නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ඒකාදස හි බික්ඛවේ අංගේහි සමන්නාගතෝ ගෝපාලකෝ අබම්බෝ ගෝ ගණං පරිහරිතුං පාතිකන්තුන්ති ගෞරවනීය මහ සංඝරත්න අවසරයි ශ්‍රද්ධාවන්ත පින්තුනි මේ අත්ංගේ නිවසේහි වාර්ෂිකව සිදු කෙරෙන ධර්මචාරිකාමය වැඩසටහනයි අද දින මේ සිදු කරන්නට බලාපොරොත්තු වන්නේ. ඉතින් මේ පින්තුන් යමහා ශ්‍රද්ධාවෙන් වාර්ෂිකව මේ පින්කම සිදු කරනවා. ඉතින් මාසිකව දානමය පින්කම් සීල භාවනා පින්කම් සිදු කරන අතරේදී වාර්ෂිකව තමන්ගේ ඥාති මිත්‍රාදීන් කවුරුත් මේ නිවසට ඒක රාශී කරවාගෙන සිදු කරන උතුම් පින්කමයි මේ සිදු කරන්නේ. අද අපේ මාතෘකාව වශයෙන් තෝරාගත්තේ බුදුදහමෙහි සූත්‍ර පිටකයේහි මජ්ක්‍ධිම නිකායේන මහා ගෝපාලක සූත්‍රය. ගෝපල්ලේ උපමා කොට තියෙන සූත්‍රයයි අද අපි මාතෘකාව වශයෙන් තෝරාගත්තේ. පින්නතුනි බුදුරජාණන් වහන්සේගේ ධර්මය දැනගත්තොත් තමයි ඇත්තටම අපේ ජීවිතවලින් ගත යුතු ඉහළම ප්‍රතිඵලය අපි ගන්න. බුදුරජාණන් වහන්සේගේ ධර්මය ඉගෙනගත්තු තරමට අපේ ජීවිතයේ වටිනාකම වැඩි වෙනවා. ඒ විතරක් නෙවෙයි අපි කරන කටයුතු වල වටිනාකමක් වැඩි වෙනවා. සාමාන්‍ය ලෝකයේ මිනිස්සු කෙනෙකුට දෙයක් කළොතින් උපරිම වශයෙන් මේ ජීවිත කාලය තුළට යහපත වෙන දෙයක් තමයි සිදු කරන්නේ. ආහාර පාන ටිකක් දීම, ඇඳුම් පැළඳුම් ටිකක් දීම, එහෙම නැත්නම් රැකියාවක් අරගෙන දීම, ගෙයක් හදලා දීම, මේ වගේ දේවල් තමයි කෙනෙකුට කරන්න පුළුවන් උපරිම උදව්ව මේ ලෝකයේ විතරක් දන්න කෙනෙකුට කරන්න පුළුවන් දේ. නමුත් බුදුදහම දැනගත්තොත් වෙනතුනි අපේ කුසට ආහාරක් විතරක් නෙවෙයි, හිසට මනසට දහම දීලා එතනත්තාගේ කල්ප ගානකට සුගති ගාමි වෙන්න උදව් කරනවා. දැන් අද මේ නිවසේහි මේ සිදු කරන පින්කම තුළින් ආහාර පාන වලින් ඔබට සංග්‍රහයක් කළා. ඒක ඔබට පැය ගානකට විතරයි ප්‍රයෝජනවත් වෙන්නේ. නමුත් ඔබට මේ දෙන දහම තුළින් හිත ඇති කර ගන්නව පිරිසිදු බව නිසා ඇතැම් විට ඔබේ පරලෝ ජීවිත සුගති ගාමි වෙන්නට කරන උපකාරයක් වෙන්න පුළුවන් මේක. ඇතැම් විට අද ඔබ ඇති කර ගන්නව මේ පිරිසිදු සිතිවිලි නිසාම ඇතැම් විට ඔබ ජීවිත කාලයේ කරපු වැඩිපුරම කුසලයේ වෙන්නත් පුළුවන් අද දින මේ සිදු කරන්නේ. ඒ විතරක් නෙවෙයි. ඔබේ මරණාසන්න මොහොතේ ඔබට හිතට එන ප්‍රධාන අරමුණ වෙන්නත් පුළුවන් අද මේ ඔබ ඇහෙන දේ. ඇතැම් විට ඒ තුළින් ඔබට කල්ප ගානකට සුගතිගාමි වෙන්නට අද දින මේ සහභාගී වෙන පින්කම ඔබට උපකාරයක් වෙන්නට පුළුවන්. ඒ විතරක් නෙවෙයි පින්නතුනි. අපි අපේ ඥාතීන්ට අපි ඇත්තටම උදව් කරනවා නම් උදව් කළ යුත්තේ ධර්මයෙන්මයි. ජීවත් වෙන ඥාතීන් විතරක් නෙවෙයි. අපි ධර්මයෙන් හැසිරෙනකොට අපි පින් අනුමෝදන් කරනකොට කල්ප ගණන් අපේ අතීත අම්මල තාත්තලට අපට පින්කම් කළා පින් අනුමෝදන් කරන්න පුළුවන්. ඒ වගේම අපි ජීවිතයේ සිල්වත්ව, ගුණවත්ව දැහැමින් වාසය කරනකොට අපේ අතීත ආත්ම භවවල අම්මල තාත්තලා බොහෝ දෙනෙක් සතුටටපත් වෙන බව සඳහන් කළා. ඇතැම් විට දිව්‍ය ලෝකවල සමහර ආත්ම භවවල ඉන්න අපේ අතීතගත ආත්ම භවවල අම්මල තාත්තලා තාම අපි දිහා බලාගෙන ඉන්නේ. අපට ඇතැම් විට මේ ආත්ම භවයේ අම්ම තාත්තා විතරයි පේන්නේ මතක. නමුත් අපේ අතීත අම්මල තාත්තලාට අපි හොඳට මතකයි. ඒ අපි දිහා හොඳට බලාගෙන ඉන්නේ. ඒක අමතක කරන්න එපා. ඉතින් පින්නතුනි ධර්මයේ තුලින් අපට ලැබෙන ආස්වාදය මේක. යම්කිසි කෙනෙක් වයසට ගිහිල්ලා ධම රකින්නවා නම් එයාට යම්කිසි ප්‍රමාණයකට හේතයෙන් කළ කුසල ඇති කර ගන්න පුළුවන්. ඒ වගේම යා මැදි වයසේ හි ධර්ම ඉගෙන ගත්තොත් ඊටත් වඩා ජීවිතයට ප්‍රයෝජන ගන්නවා ධර්මය. යම් කෙනෙක් විවාහ වෙන්න කලින් ධර්ම ඉගෙන ගත්තොත් ඇතැම් විට දරුවා මව කුසේ පිළිසඳ ගන්න කලින්ම ධර්මයේ හැසිරෙනවා. එතකොට තමන්ට ලැබෙන්නේ ඊටාම සුපිරි ළමයෙක් දරුවෙක් වෙන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි යම් කෙනෙක් පාසල යන කාලේ මේ ධර්ම ලැබුණොත් ඔහු ඒ පාසල් ජීවිතයම සාර්ථක කරගන්න ධර්ම තුලින්. මේ වගේ පින්තුණි තමන්ට ධර්ම ලැබිච්ච මුල්ම අවස්ථාවේදී ඒ ධර්ම තුලින් උපරිම ප්‍රයෝජන ගන්නට අපි උත්සාහවන්ත වෙන්නට ඕන. බුදුරජාණන් වහන්සේගේ කාලයව බහලා ඇතේ සමහර අය බුදුහාඳුරන්ගේ මුලින්ම ධර්ම අහපු වෙලාවේදී ඇතැම් විට හෙට දවසේ තමන්ට රාජාභිෂේකයේ තිබෙද්දී පොටුනු පළඳින අවස්ථාව හෙට දවසේ තිබෙද්දී ඒක පසෙක දාලා අදවෙනි දවසේ මහනුණා. සමහර අය හෙට වෙනි දවසේ විවාහ වෙන්න ඔක්කොම කටයුතු සංවිධානය කළ තිබෙද්දී අද දවසේ බුදුහාඳුර මුණ ගැහිලා අරව සියල්ලක්ම පස්සෙක දාලා මහනුණා. සමහර අය හෙට වෙනි දවසේ මහා මන්දිරයක් හදලා ගෘහ ප්‍රවේශ මංගල්‍යය තිබෙද්දී අද වෙනි දවසේ පැවිදි වුණ සමහර අය. නන්ද කුමාරේ වැනි අය රාජාභිෂේක මංගල්‍යයත් ගෘහ ප්‍රවාස මංගල්‍යයත් ඒ වගේම විවාහ මංගල්‍යයත් මේ තුනම හෙට වෙනි දවසේ තිබෙද්දී අද වෙනි දවසේ මහනුණා. හැම දිනාටම මෙහෙම කරන්න බෑ, පුළුවන් කමක් නෑ. නමුත් වෙනතුන් මම මේ උදාහරණයක් විතරයි කිව්වේ. දහමෙන් ලැබෙන ප්‍රතිඵලය හරියට අපි තේරුම් ගත්තොත් ඒ තේරුම් ගත්ත මොහොතේ පටන්ම තමන්ගේ ජීවිතවල පුදුම විදිහේ පරිවර්තනයක් වෙනවා. එනිසා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ සුවිජානෝ බවං හෝති සුවිජානෝ පරාභවෝ ධම්මකාමෝ බවං හෝති ධම්මදේශී පරාභවෝ. කෙනෙක් දිනු වෙනවාද පිරිහෙනවාද කියන කාරණය බලාගන්න හුඟක් පහසුයි කියලා. කොහොමද බලාගන්නේ? යම් කිසි කෙනෙක් දහමට කැමති නම්, ගුණයට දහමට කැමති නම්, ඒ කියන්නේ තැනත්තා දිනු වෙන කෙනෙක්. යම් කිසි කෙනෙක් ගුණයට දහමට අකමැති නම්, ඒ කියන්නේ අපිරිහෙන කෙනෙක් කියලා. මෙන්න මේක තමයි ධර්ම නියමය, ධර්ම නියාමය. ඉතින් මේ රැස් වෙච්ච බොහෝ පින්තුන් මේ නිවසේ රැස් වෙච්ච අය නිතර දහම රකින, දහමෙන් ප්‍රයෝජන ගන්න, දහම නිසා ජීවිතය ආලෝකවත් කරගත්තු අය. ඉතින් මේ පින්තුන්ගේ නිවසේහි මේ කරන උපකාරය මේ රැස් වෙච්ච ඇත්තන්ට සසර ගමනටම කරන උපකාරයක් කියලා සතුටටපත් වෙන්න පුළුවන්. පින්තුනි බුදුරජාණන් වහන්සේගේ ධර්මය අපට හෙනකොට කල්‍යාණ මිත්‍ර ආශ්‍රයෙන් ටිකෙන් ටික අපේ ජීවිතය පිළිබඳව අපට අවබෝධයක් ලැබෙනවා. මොකද ලැබෙන අවබෝධය? දහම තුලින් ලැබෙන පළවෙනි අවබෝධය තමයි මනෝ කුබ්බංගමා ධම්මා මනෝ සෙට්ටා මනෝමයා කියන කාරණේ. අපේ හිත තමයි හැම දෙයකම මුල් කියන කාරණේ තමයි තේරෙනවා. Mind is the forerunner of all mental states. Mind is chief, mind made ade. මනස තමයි තමන්ගේ ජීවිත ගමන තීරණය කරන කාරණය. යම් කිසි කෙනෙක් සිත අපිරිසිදු යමක් කළොත් කයින් වචනෙන් සිතින් ඒ කෙනාට එහි ප්‍රතිඵල විදියට දුක් විඳින සිද වෙනවා. If someone does something within your mind, physically, verbally or mentally, he will have negative results. මේක තමයි ඵලෙමින් ලැබෙන අවබෝධය. ඒ විතරක් නෙවෙයි අනිත් පැත්තට මේක දන්නවා. අපේ හිත පිරිසිදු යමක් කළොත් කායිකව වාචිකව මානසිකව ඒකේ සැප විපාක තමයි මේ ජීවිත කාලෙම විඳිනට සිද්ධ වෙනවා. තමන්ට ලැබෙනවා. If someone does something with the pure mind, physically, verbally or mentally, he will have fruitful results in this life. This is the first understanding that we have throughout listening to Dhamma. පින්නතුනි මේ අවබෝධයත් එක්ක මේ තැනත්තාගේ ජීවිතවල ලොකු පරිවර්තනයක් වෙනවා. මොකද පරිවර්තනය? ඒ තමයි සබ්බ පාපසකරණං හැකිතාක් දුරට අකුසලෙන් වෙන් වෙනවා. කුසල සෝක සම්බදා හැකිතාක් දුරට ජීවිතයේ කුසල සිද්ධ කරගන්නවා. දාන සීල භාවනා කියන ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියා කරගන්නවා. ඇයි කරන්නේ? ඔහු දන්නවා තමන්ට මේ ජීවිත කාලෙම ප්‍රතිඵල ලැබෙන බව. අපේ ජීවිතය හරියට පින්නතුනේ අයිස්බර්ග් එකක් වගේ. අයිස්බර්ග් එකෙන් වතුරෙන් ඉහළ පේන්නේ බොහොම ටිකයි. නමුත් අයිස්බර්ග් එක වතුරෙන් යට තව ලොකු ප්‍රමාණයක් තියෙනවා. අන්නේ වගේ තමයි අයිස්බර්ග් එකෙන් ඉහළ ටික වගේ තමයි අපට එදින දාත වෙන කාරණා ටික. අපේ රූප සම්පත්තිය, අපේ දරුවෝ, රැකියාව, අධ්‍යාපනය, නිවස, වාහනය මෙන්න මේ ටික වගේ තමයි අයිස්බර්ග් එකෙන් උඩ තියෙන ටික. අයිස්බර්ග් එකෙන් යට තියෙන මොකද්ද? අයිස්බර්ග් එකෙන් යට තියෙන්නේ අපේ සිත මුල්ලා කරන කර්ම ශක්තිය. මේක බොහෝ දෙනෙකුට වැටහෙන්නේ නැහැ. ඇතැම් විට අපේ අයිස්බර්ග් එකෙන් උඩ ටිකේ න්‍යාය පත්‍රයේ නොඑක් දේවල් සංවිධානය කරනවා. මේ යට දේ ගැන පොඩ්ඩක්වත් අපට හැඟීමක් නැහැ. නමුත් මේ යට තියෙන දේ බලපෑමක් ආවට පස්සේ ඇතැම් විට තමන්ගේ ජීවිතයේ බලාපොරොත්තු නොවන අවස්ථාවල විශාල වෙනස්කම් සිද්ධ වෙනවා. ඇතැම් විට යහපත වෙනවා. ඇතැම් විට බරපතල හානි ජීවිතයට වෙනවා. එක්ක තමන්ට වෙනවා. එහෙම නැත්නම් තමන් ඉතාම ආදරය කරන පුද්ගලයෙකුට වෙනවා. යම් කිසි කෙනෙක් නිසා තමන්ට දැඩිම වේදනාවක් වෙනවා නම් ඒ තැනැත්තා තුළින් මේක වෙනවා. එහෙමත් නැත්නම් තමන්ගේ දේපළවලට මේ දේ සිද්ධ වෙනවා. එහෙමත් නැත්නම් මරණයෙන් පස්සේ විශාල පසුබෑමකට හෝ විශාල දියුණුවකට පත් වෙනවා මේ අයිස්බර්ග් එක යට තියෙන කොටස නිසා. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුලින් අපට පෙන්වලා දෙන්නේ මෙන්න මේ වතුරෙන් යට තියෙන කොටස බලා ගන්න උදව් කරනවා. උදව් කරන විතරක් නෙවෙයි අන්න ඒ කොටස ශක්තිමත් කළා අයිස්බර්ග් එකෙන් උඩ තියෙන කොටස සාර්ථක කරගන්න අපට උදව් කරනවා. අපේ ජීවිතය හරියට පින්නතුනේ ගහක් වගේ. ඒ ගහේ කෙළවරින් ගෙඩි, මල්, පල අපට දැක ගන්න පුළුවන්. නමුත් අපට කවදාකවත් ගහේ කෙළවරින් ඇදලා මට මල් දෙන්න, ගෙඩි දෙන්න, කොළ දෙන්න කියලා ගහේ අතු වලින් ඇදලා අපට ගන්න බෑ. අපට සාර්ථකව ගෙඩි, මල්, කොළ අවශ්‍ය නම් අපි මොකද කරන්න ඕන? අපි කරන්න ඕන ගහේ මුලට වතුර ටික, පොර ටික, පස් ටික ලං කරන එක. එතකොට අපි ප්‍රාර්ථනා කළත් නොකළත් අවශ්‍ය වෙලාවට ගෙඩි ටික මල් ටික අපට එනවා සූර්ය රශ්මි වදිනකොට. අන්න ඒ වගේ අපට කරන්න තියෙන පින්නතුනි අපේ හිත පිරිසිදුව තියාගෙන හැකිතාක් දුරට එක පැත්තකින් මෛත්‍රිය වඩන්නට ඕන. අනිත් පැත්තෙන් ප්‍රඥාව දිනු කරන්නට ඕන. ලෞකික වශයෙන් මණ්ඩෙන් ලෙවල් එකේ ඉහළම කුසලය තමයි මෛත්‍රිය වැඩීම. දවසට අඩුම ගාණ විනාඩි දෙකක්වත් සියලු සත්ව සුවපත් වෙත්වා කියලා ප්‍රාර්ථනා කරනවා. මේක කලක් යද්දී මහා කුසලයක් බවටපත් වෙනවා. ඒ විතරක් නෙවෙයි ආස්වාදයේ Tamanටම දැනෙනවා. තමන්ගේ ජීවිතවල ලොකු පරිවර්තනයක් වෙනවා. කාලයක් ගියාට පස්සේ බලෙන්වත් මේක නවත්තන්නත් බැරි වෙනවා. මේක ආස්වාදයේ තමම දන්නවා. ඒ විතරක් නෙවෙයි අනිත් පැත්තෙන් අනිත්‍යතාවයේ දවසට සත්වර 10ක් හරි මෙනෙහි කරන්නේ. ඇස අනිත්‍යයි, රූපය අනිත්‍යයි, චක්කු විඥාන අනිත්‍ය ආදී වශයෙන් මේ අනිත්‍යතාවයේ ටිකෙන් ටික මෙනෙහි කරන්නේ. ඒ මෙනෙහි කිරීමත් එක්ක අනිත් පැත්තෙන් කුසලය සම්මුති සත්‍යයක් මොල ගිහිපු චතුරාර්ය සත්‍යයත් එක්ක අවබෝධයත් එක්ක මේ අවබෝධය අපට ලැබෙන කුසලය දිනු වෙනවා. මෙන්න මෙච්චරයි පින්නතුනි බුදුහාමුදුරුවෝ දේශනා කරපු ධර්මයේ සාරාංශය හැටියට ගත්තොත්. එක පැත්තකින් මෛත්‍රිය භාවනා දිනු කරන්නට ඕන. අනිත් පැත්තෙන් ප්‍රඥාව දිනු කරන්නට ඕන. අනිත්‍ය සංඥාව දිනු කරන්නට ඕන. සමස්ත බුද්ධ ශාසනය කියන්නේ මේක. බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ ලෝකයේ යම් කෙනෙක් ලෞකික කම්මසකට සමාදීපී ඉඳලා මේ මණ්ඩෙන් ලෙවල් එකේ මෙරිට් අතරින් ඉහළම කුසලයේ විදිහට දේශනා කළේ මෛත්‍රී භාන වැඩි වීම. යම් කෙනෙක් මුළු ජීවිත කාලයම දන් දීලා තියෙන පුළුවන්, සිල් රැකලා තියෙන පුළුවන්, අනිත්‍යයට උදව් කළා තියෙන පුළුවන්, අම්මට තාත්තට සලකලා තියෙන පුළුවන්, ඒ සියලුම කුසල එක පැත්තකින් තිබ්බත් මෛත්‍රී භාවනා වැඩීමෙන් 16න් පංගුවක් තරම්වත් වටින්නේ නැහැ කියලා සඳහන් කරනවා. ඒ තරම් ප්‍රබල කුසලයක් sabbhe sattha bhavantu sugithatta may all beings be well happy and peaceful. When we discuss Buddha's message, in one side we can describe some doctrines in the mundane level, sammuti satya. On the other side we can discuss some doctrines in Buddhism in supramundane level, in absolute truth. In the mundane level, the highest merit that Buddha has explained is that practicing loving kindness, contemplating on may all beings be well, happy and peaceful. On the other side, in absolute truth, if you can reflect on impermanence, I is impermanent, forms are impermanent, I consciousness is impermanent, like that. If we can contemplate on impermanence again and again, that is the highest skillfulness that Buddha has explained. When we practice loving kindness and reflecting on impermanence, that is the highest qualities that we can practice according to what the Supreme Buddha explained. Pinnatuni, මේ ගමන අපි යනකොට අපට දිගින් දිගටම අපි පවත්වා ගත යුතු කාරණයක් තියෙනවා. ඒ තමයි කල්යාණ මිත්‍රාශ්‍රය. හොඳ යහපත් ගුණ යහපත්කම් තියෙන අය නිතර ඇසුරු කරන්න ඕන. ඒක අපට නිකම් කරන්න පුළුවන් කමක් තියෙන දෙයක් නෙවෙයි. ඒ දෙක කරනහන අපේ ළඟ ගුණ දහම් තියෙනට ඕන. මොනවද අපේ ළඟ තියෙන ගුණ දහම්? ඒ තමයි එක පැත්තකින් පරිත්‍යාග සීලය වෙන්නට ඕන. දන් දෙන්නට ඕන. We should be generous. අනිත් දේ තමයි අපි සිල්වත් වෙන්නට ඕන, කය වචනේ සංවර කරගන්නට ඕන. We should have good discipline in our speech and behavior. අනිත් පැත්තෙන් යම් කිසි ප්‍රමාණයකට මෛත්‍රී සහගත වෙන්නට ඕන. මෙන්න මේ තුන තමයි පින්නතුනි යහපත් මිතුරන්ට සමීප වෙන්න තියෙන ප්‍රධානතම කාරණා. මොනවද? If we want to reach good friends, noble association, first of all we should have three qualities. One of them is practicing generosity, second one is practicing virtue or moral conduct, third, practicing loving kindness. දැන් මෙතන මේ රැස් වෙලා ඉන්න පින්නතුන හැම දෙනාගේම ළඟම මේ ගුණ දහම් යම්කිසි පමණකට තියෙනවා. ඔබ දැනුවත් හෝ නොදැනුවත් ඔබේ ළඟ මේ ගුණ දහම් තියෙනවා. ඔබ පරිත්‍යාගශීලී, ඒ වගේම ඔබේ ළඟ සිල්වත්කම තියෙනවා, පංචශීලය රකින්නවා, ඒ වගේම ඔබ අනිත්‍ය ගැන මෛත්‍රී සහගතයි. ඔබ අනිත්‍ය සමග හොඳ මිත්‍රත්වයක් තියෙනවා. මෙන්න මේ ගුණ දහම් තුන තමයි පින්නතුනේ ටිකෙන් ටික ගැඹුරට යන්නේ. නිවන දක්වාම ගැඹුරට යන්නේ මේ දාන සීල භාවනා කියන ත්‍රිවිධ පුණ්‍යක්‍රියා. මුලින් අපේ කෑම බීම ටිකක් දීලා පටන් ගන්න මේ දානේ, ඊට පස්සේ ස්වාමීන් වහන්සේලාට දානේ දෙනවා. ඊට පස්සේ මේ දානේ ඉහෙළම දානේ තමයි භෞතික වශයෙන් දෙන දේවල් වලින් දෙන අමාරුම දානේ. මොකද්ද? ඔබට එකම දරුවෙක් කියනවා නම් ඒ දරුවා සාසනෙට පූජා කරන්න තියෙන පරිත්‍යාගශීලීත්වය. මේක ලේසි නෑ පින්නතුනි. මේක කරන්න පුළුවන් නම් ඔබට දෙන්න බැරි දෙයක් නෑ. ඊළඟට සබ්බදානං ධම්මදානං ජිනාති කියපු ආකාරයට සියලුම ලෞකික දානයන් අතරින් ධර්ම දානයේ ඉහෙළම කුසලය. මෙන්න මේ විදිහට පින්නතුනි ටිකෙන් ටික ගැඹුරට යනවා. සීලයක් එහෙමයි. සාමාන්‍ය අපි මුලින්ම පටන් ගන්නේ අපේ වචනය සංවර කර ගැනීම. අපි සාමාන්‍ය ගමේ ගොඩේ කියන කට පරිස්සම් කරන් ඉන්න කියලා. මේකෙන් තමයි පටන් ගන්න ඕන සිල්වත්කම. කට වරද්ද ගත්තොත් බෑ. යාළුවෝ නැති වෙනවා අපිට. හැබැයි එකෙන් කියන්නේ හොඳ ලස්සන වචනම් කතා කරන්න කියලා නෙමෙයි මේ කියන්නේ. කෙනෙකුට කෙනෙක් මුලා කරන්නත්, රවටන්නත් ලස්සන වචන කතා කරන්න පුළුවන්. කෙනෙකුට මෛත්‍රී සහගතව කෙනෙකුට රළු වචනෙන් කතා කරන්නත් පුළුවන්. බුදුදහමේම ගැඹුරින් සඳහන් කරනවා. කෙසේ වෙතත් මෙන්න මෙතනින් පටන් ගන්න මේ සිල්වත් බව ගැඹුරට යනකොට දිට්ඨින්ච අනුපගම්ම සීලවා දස්සනේන සම්පන්නෝ කියන මට්ටමට ගැඹුරට යනවා. බලන්න ටිකෙන් ටික ගැඹුරට යන හැටි. දැන් මේ මෙතන රැස්වෙච්ච බොහෝ පිනතුන් නොඑක් විශේෂ ධාරාවලින් ගැඹුරට ගිහිපු හුඟක් විද්වත් අය ආශ්‍රය කරන අය. ඔබ හුඟක් දක්ෂයි ලෝකේ අලුත්ම සිදුවන දේවල් ගැන නේද? අලුත්ම තාක්ෂණය, ග්‍රහලෝක ගවේෂණය, අලුත්ම දේශපාලන තත්ත්වය, අලුත්ම යුදාවිද අත්හදා බැලීම්, ලෝකේ තියෙන දේශපාලන වාතාවරණය, මේ බොහෝ දේ ගැන ඔබ ඉතාම සංවේදී වෙන්නේ. යාළුවා හම්බවනම් බොහොම ගැඹුරින් කතා කරනවා නේද? ගාමිණී මහත්තයා. ඔව්, ඒක හොඳයි. ඒ වගේම පින්නතුනි අපි දහම තුලත් ධර්ම කරුණවලදීත් අපි එන්නම ගැඹුරට යන්නට ඕන. ඒක තමයි අපේ දක්ෂතාවය කියලා කියන්නේ. සාමාන්‍ය සරල දේ විතරක් නෙවෙයි, එන්න එන්න හොඳ මිතුරන් එක්ක දහමේ තියෙන ඉතාම ගැඹුරු කාරණා අපි සාකච්ඡා කරන්නට ඕන. තුන්වෙනි කාරණේ තමයි අපි මෛත්‍රී භාවනාවෙන් පටන් ගන්න අපි ටිකෙන් ටික ගැඹුරට ගිහිල්ලා අනිත්‍ය සංඥා වඩනවා, ඉම්පර්මනන්ස් එක ප්‍රැක්ටිස් කරනවා. ඒකේ ඉහළම ක්වොලිටිය මොකද්ද? ඒ තමයි සිතට සිතුවිල්ලක් එනකොට අපි ක්ෂණිකව දකිනවා මේ සිත අනිත්‍යයි, සිතුවිල්ල අනිත්‍යයි. Mind is impermanent, mental formations are impermanent, and mind consciousness is impermanent. අන්තිමට මේක විතරයි අපිට ගන්න තියෙන්නේ. අපි මොකක් සිහි කළත්, දරුව ගැන මතක් කළත්, ගෙදර ගැන සිහි කළත්, නෝන මහත්ය ගැන කතා කළත්, වාහනයක් අලුතෙන් ගන්නවා කියලා කිව්වත්, රැකියාව ගැන කතා කළත්, ඒ මොන දේ ගැන කතා කළත් පින්නතුනි අවසානයේ අපි එන්නට ඕනේ මොකද්ද? අවසානයේ අපි එන්නට ඕනේ මෙන්න මේ වර්තමානයේ හටගන්න සිත, ඒ මොහොතේ පෙරපසුන වී හටගෙන එතනම හටගෙන එතනම නිරුද්ධ වෙනවා කියන කාරණය. සමහරට ඔබට හිතෙන්න පුළුවන් මේක අමාරුයි කියලානේ. මේ හාමුදුරුවෝ කිව්වට අපි එහෙම කොහොමද කරන්නේ කියලා. ඔබ පහුගිය කාලේ දකින්න ඇති ලංකාව විබදෙච්ච ළමේ, ගෑනු ළමේ අවුරුදු 3මාරය වයස. ඒ ළමේ විස්තර කරන මේක වඩන්නේ කොහොමද කියලා. වයස අවුරුදු 3මාරයි. ඒ වීඩියෝ එක ඔබට ඕනනම් දකින්න පුළුවන්. ඉන්ටර්නෙට් එකේම තියෙනවා. පින්නතනි ඔබ සසරේදී හිත දිනු කරගෙන අපය බොහෝ දෙනෙක්. ඔබේ වයස නෙවෙයි ගැටලුව. ඔබේ මනස ඊට වඩා දියුණු මනසක් ඔබට තියෙන්න පුළුවන්. කල්යාණ මිත්‍රයත්වයේ ලැබිච්ච ගමම්ම මේ මනස දියුණු වෙනවා. ඒක අවුරුදු 40 දි වෙන්න පුළුවන්. ඒක අවුරුදු 120 දි වෙන්නත් පුළුවන්. බුදුරජාණන් වහන්සේගේ කාලේ පින්නතුනි මනස දියුණු කරන්න ආවම වයස තමයි අවුරුදු 7. අවුරුදු 7 තමයි minimum age එක අපට හිත දිනු කරන්න. දැන් මේ කාලේ කොච්චරද වයස? ඒකට හේතුව තමයි බුදුරජාණන් වහන්සේගේ කාලෙක පින්නොතුනේ බුදුහාඳුරු කෙනෙක් පහල වෙන්න කාලෙහි මා ගියාත්මේ මාර්ගඵල ලැබපු අය මේ ආත්මෙ ඉපදෙන්නේ නැහැ බුදුවරගේ අවස්ථාවෙදී. නමුත් මෙවැනි කාලෙක බුදුහාඳුරු පිරිනවන් පාපු කාලෙක උපතින්ම ජාතසෝතාපන්න අය, ජාතසකදාගාමි අය මේ ලෝකෙ බිහි වෙන්න පුළුවන්. ගිය ආත්මේ බණහල සෝවන් වෙච්ච සකදාගාමි වෙච්ච අය මේ ආත්මෙ ඉපදෙන්න පුළුවන්. ඒ අයට අවුරුදු 7 සීමාව නැහැ. ඒ අයට කතා කරන්න පුළුවන් ඉච්ච ගමම්ම මේක කියන්න ගන්න. එයා මොන කුලයක ඉපදුනත්, මොන ආගමක ඉපදුනත් එයාට කිසිම දෙයක් බැරි එකක් වෙන්නේ නැහැ. එයාට වචන හසුරවන්න පුළුවන්කම විතරයි ඕනේ. ඒක ලැබිච්ච ගමම ලෝකෙට මේ පණිවිඩය කියනවා. ඉතින් පින්නතුනි මේ වගේ කාලෙක අපි ඉන්නේ. ඒ නිසා දහම ගැන පින්නතුනි අපි මීට වඩා අවධානය යොමු කරන්න ඕන. මොකද මේක තමයි අපි අද ඉගෙන ගන්න අනිත් ශිල්ප ශාස්ත්‍ර සියල්ලක්ම වැඩිමනොත් අවුරුදු 10,000ක මිනිසාගේ උත්සාහයේ රිසර්ච් වල එක්ස්පෙරිමන්ට් වල රිසර්ච් එක ප්‍රතිඵලයක්. අවුරුදු 10,000ක උපරිම වුණා. නමුත් බුදුදහම නමින් හැබැයි බුදුදහම නමින් ඔබ බණ කඩයක් අහනවා නම් ඒ කවුරුදු කීයක රිසර්ච් එක රිසල්ට් එකක්ද? ඒක සාරාංශ කල්පලක්ෂයක නිකන් නෙවෙයි. ඇස් ඉස් මස්ලේ දන් දීල කරපු රිසර්ච් එක රිසල්ට් එකක්. ඒක අමතක කරන්න එපා. ඒ නිසා එවැනි වටිනාකමක් මේ දහමට තියෙනවා. ඒ නිසාම වර්තමානයේ බොහෝ දෙනෙක් ධර්මය හොයාගෙන යමින් ඉන්න කාලයක් මේක. දැන් අලුතෙන්ම බලන්නේ කවුද ඉක්මනට මේ ස්පිරිටුවල් රිසල්ට් එක ගන්න කියලා අද තරගය තියෙන ලෝකෙ. ඒ නිසාම පින්නතුනි වර්තමානයේ චීනය සහ ඉන්දියාව ඉදිරියට එනවා. ඒ නිසාම ඉන්දියාව පසුගිය කාලේ මේ ළඟම කාලේ බුද්ධගයාව ආධ්‍යාත්මික අගනුවර ස්පිරිටුවල් කැපිටල් එක විදිහට නම් කළා. ඉන්දියාවේ බෞද්ධ ජනගහනයේ 1%ක්වත් නැහැ. ඉන්දියාවේ 1%ක්වත් බෞද්ධ ජනගහනයක් නැති රටක බුදුහාමුදුරුවෝ ඉපදුනාට ජනගහනය තර නැහැ බෞද්ධයන්. නමුත් ඉන්දියානු ආගමැති ආධ්‍යාත්මික අගනගරයේ විදිහට ඉන්දියාව නම් කළා. වර්තමානයේ ඉන්දියාවත් චීනයත් දෙක ඉදිරියට එනවා නිකන් නෙවෙයි එන්නේ. ඒගොල්ලන්ගේ තාක්ෂණීය නවීන උපකරණ විතරක් එක විතරක් නෙමෙයි බුදු දහමත් එක්ක ඉදිරියට එනවා. කවුද ඉදිරියේදී තරංගයේ තියෙන්නේ මේ රටවල් දෙකෙන් කවුද ඉස්සරහට එන්නේ කියන කාරණේ? ආධ්‍යාත්මික ශක්තියෙන් ඒ දෙන්නාගෙන් කවුද කියන එක තීරණය කරන්නේ කවුද? තීරණය කරන රට තමයි අර ඉන්දියාවට පල්ලෙන් තියෙන පොඩි දූපත ඉන්නේ. අන්න ඒ රටය තමයි තීරණය කරන්නේ කවුද මේ දෙන්නගෙන් පළවෙනිය කියන එක. ඇයි ඒකට හේතුව? ඒ පුංචි රටය තමයි මේ ථේරවාදී බුදුදහම ඉතුරු කළා. ග්‍රන්ථාරෝඪ කළ ලෝකෙට දුන්නේ. මෙන්න මෙවැනි තත්ත්වයක් පින්තුනි බුදුදහමත් එක්ක ලෝකයේ තියෙනවා. මේ ගැන අපි සංවේදී වෙන්නට ඕන. ලෝකයේ තියෙන අලුත්ම තොරතුරු ගැන අපි සංවේදී වෙන වගේම ලෝකයේ බුදුදහම ගැන අලුතෙන්ම කරන රිසර්ච් ගැන අපි සැලකිලිමත් වෙන්නට ඕන. ලෝකෙ ඉදිරියට ආපු සමහර විද්වතුන් ඉන්නවා. බික්කු බෝධිහාඳුරෝ ඇමරිකන් කෙනෙක්, බික්කු අනාලයෝ ජර්මන් කෙනෙක්. මේ දෙන්නාම අද බුදුදහම අධ්‍යයනය කරන්නේ ථේරවාදී බුදුදහමත් එක්ක. මහායාන, හීනයාන සියලුම සම්ප්‍රදායන් ටිබෙට්, චීන සියලුම ටෙක්ස්ට් ටික එකට සමාන්තරව කියලා දැන් රිසර්ච් කරනවා, අධ්‍යයනය කරනවා, ප්‍රැක්ටිස් කරනවා. මේ මට්ටමට ඇවිල්ලා තියෙනවා. ඉතින් එවැනි කාලයක තමයි අපි මේ බුදුදහම ගැන සාකච්ඡා කරන්නේ. සාමාන්‍යයෙන් ධර්ම දේශනාවකට ඇවිල්ලා ආහාර පාන ටිකක් අනුභව කරලා අනේ හාමුදුරුවෝ සෝක් බණක් කිව්වේ කියලා එහෙම විතරක් යන පුළුවන් කමක් නෑ අද අපට. ඊට වඩා කාර්යභාරයක් අද අපට ඉෂ්ට වෙන්නට ඕන. ඒ විතරක් නෙවෙයි වර්තමානයේ භික්ෂුන් වහන්සේලා හැටියට අපට ලොකු අභියෝගයක් තියෙනවා. අද මම මහා ගෝපාලක සූත්‍රයෙන් බණ කියලා මට හෙටත් මේ බණම කියන්න පුළුවන්. හැබැයි මං හෙට දවසේ මේ බණ කියනකොට මීට වඩා ඉහළ ස්ටෑන්ඩඩ් එකකින් මට කියන්න වෙනවා. අද කියන කරුණ ටික මට හෙට කියන්න බෑ. හෙට දවස් වෙනකොට මම පරිණත වෙන්න වෙනවා මට. ඇයි ඒකට හේතුව? මගෙන් බණ අහන ඔඩියන්ස් එක අදට වඩා හෙට දෙයක් මගෙන් බලාපොරොත්තු වෙනවා. එහෙම බණ අහන හුඟක් පිරිසක් ඉන්නවා. අද මම බණ කියන අදම මම ඉන්ටර්නෙට් එකට දානකම් බලන් ඉන්නවා. ඒ බණ අහලා යා හෙට වෙන දවසේ යා මේක අහන සූදානම් වෙලා ඉන්නේ නැහැ. එයා එන්නේ ඊට වඩා ගැඹුරු කාරණයක් මේ සූත්‍රේ මහන දැනගන්න බලාගෙන ඉන්නේ. ඒ නිසා මට කියවන්න වෙනවා, ප්‍රැක්ටිස් කරන්න වෙනවා, ගැඹුරට තේරුම් කළ දෙන වෙනවා. දේශකයන් වහන්සේලා හැටියට අපටත් ඒ වගේම වර්තමානයේ තියෙනවා. ඒ නිසා මේ කරුණ ටික මා සඳහන් කළේ ඔබට යම්සි විදියක බුදුදහමට ප්‍රවේශයක් වෙන්න, බුදුදහම අද කොතැනද තියෙන කියන කාරණේ ගැන දැනුවත් වෙන ඕන නිසායි මා මේ කරුණ සඳහන් කළේ. ඒ නිසා අවසාන වශයෙන් අපට ප්‍රැක්ටිස් කරනකොට ප්‍රැක්ටිස් කරන්න තියෙන්නේ එක පැත්තකින් මෛත්‍රී භාවනාව, අනිත් පැත්තෙන් අනිත්‍ය සංඥාව. ඒ දෙකෙම බලාපොරොත්තු වෙන්නේ හිතේ සතුට, මානසික පාරිශුද්ධත්වය දිනු කිරීම. සම්පූර්ණ බුදුදහම කියලා කියන්නේ හිත පිරිසුදු කිරීම. ලෝභ, ද්වේෂ, මෝහ වලින් හිත පිරිසුදු කිරීම. We can say that entire Buddhism is that, you know, cleaning or purifying one's mind. The more we know Buddhism, the more we purify our mind. The more we purify our mind, the more we are happy. Happiness is the final purpose of all doctrines in Buddhism. අද අප සාකච්ඡා කරන මහා ගෝපාලක සූත්‍රයේ බුදුහාඳුරෝ දේශනා කරනවා කාරණා 11ක් තියෙනවා. මෙන්න මේ කරුණු 11කින් යුක්ත ගොපල්ලා. ගොපල්ලාට අපි කව් හර්ඩ් කියලා කියනවා, නැත්නම් කව් බෝයි කියලා කියනවා. ගොපල්ලෙකුගේ ළඟ මෙන්න මේ ලක්ෂණ 11 තියෙනවා නම් ඒ ගොපල්ලාගේ යට තියෙන ගවයන් ටික දියුණුවටපත් වෙන්නේ නැහැ. ඒ ගවයෝ ටික පිරිහෙල යනවා. බුදුහාඳුර මේ කාරණා 11 කියන්නේ නිකන් නෙවෙයි. මේ කාරණා 11 ශාස්ත්‍රණෙහි ශ්‍රාවකයාට, භික්ෂුන් වහන්සේට හරි ගිහි උවැසියන්ට හරි ධර්මයේ පිළිපදින කෙනාට උපමා කරන්නයි මේ කරුණ ටික බුදුහාඳුර මුලින් දේශනා කරන්නේ. අසාර්ථක ගව පාලකයෙක්, අසාර්ථක කව්බෝයි කෙනෙක්, නැත්නම් කව් හර්ඩ් කෙනෙක්, ඊළඟ තියෙන ලක්ෂණ 11ක් බුදුහාඳුර දේශනා කරනවා. පළවෙනි කාරණය තමයි න රූපඤ්ඤෝ හෝති. ඔහු තමන්ගේ යට තියෙන තමන් පාලනය කරන ගවයන්ගේ හරක් ටිකේ පාට දන්නේ නැහැ හරියට. කොයි පාට ගවයන්ද තමන්ට ඉන්නේ කියන එක දන්නේ නැහැ. ඉස්සර නම් ඇතැමිට ගව පාලකයෙකුට ගවයන් 50-60ක් වෙන්න පුළුවන්. නමුත් පස්සේ කාලේ අස්සියන්ගේ පිටේ ගිහිල්ලා ගවයන් පාලනය කරනකොට ඇතැමිට ගවයන් 500ක් එකිනෙකට ඉන්නවා. ඇතැමිට 1000ක් පාලනය කරන්න පුළුවන්. කවබෝයිස් ලෝබ දැකල ඇති ඇතැමිට දකුණු ඇමරිකාන් රටවල ඉන්නවා. ඒ කවබෝයිට ඇතැමිට අස්සෙක් ඉන්නවා, සමහර විට බල්ලෙකුත් ඉන්නවා. ලොකු කඹයක් තියෙනවා. ඔය තුන පාවිච්චි කළ විශාල ප්‍රදේශයක දවසකට ගවයන් පාලනය කරන්න පුළුවන්. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, යම් කිසි කවුබෝයි කෙනෙක් ගොපල්ලෙක් තමන්ගේ ළඟ ඉන්න ගවයන්ගේ පාට දන්නේ නැත්තම්, කළු පාටද සුදු පාටද දුමුරු පාටද කියලා හරියට පාට දන්නේ නැත්නම් ඔහු අසාර්ථක ගොපල්ලෙක් වෙනවා. න රූපඤ්ඤෝ හෝති, ඔහු රූපය ගැන දන්නේ නැහැ. දෙවෙනි කෙනා තමයි න ලක්ෂණ කුසලෝ හෝති, ඔහු තමන්ගේ ළඟ ඉන්න ගවයන්ගේ තියෙන සුවිශේෂී ලක්ෂණ දන්නේ නැහැ. ගවය ඇතැමිට උසද මහතද, ගවය වේගෙන් දුවනවද, ගවයට කේන්ති යනවද, කොහොම සංවර සීල ගවයද, මෙන්න මේ වගේ තමන්ගේ ළඟ ඉන්න ගවයන්ගේ යම් ප්‍රමාණයකට හරේ ගති ලක්ෂණ දැනගෙන ඉන්නට ඕන. එහෙම දන්නේ නැත්නම් ඒ ගොපල්ලා අසාර්ථක වෙනවා, තමන්ගේ ගවයන්ගේ වර්ධනයක් වෙන්නේ නැහැ. ටිකෙන්ටි කියන ගවය ටික නැති වෙලා යනවා, එක්ක මැරිලා යනවා, එක්ක ඇතැමිට වෙනත් ගව ගාල්ලට එකතු වෙනවා. තුන්වෙනි කාරණය තමයි න ආසාටිකං සාටියතා හෝති, මේ ගවයන්ගේ ඇඟේ කලින් කල මැස්ස වහනවා, මැස්ස බිත්තර දානවා, නැත්තම් කිංතුල වගේ සත්තු වහනවා මේ සත්තුන්ගේ හමී. මෙන්න මේ කිංතුල්ලන් මේ මැසි බිත්තර කලින් කලට උ අයින් කරන්නට ඕන. එහෙමයි නොකරොත් මේ සත්තුන්ගේ ඇඟේ හමී රෝග හැදිලා සත්තු ලෙඩ වෙනවා. ඇතැමිට ඒක පැටවුන්ටත් බෝ වෙනවා. ඇතැමිට පළදාව වැඩි වෙන්නේ, කිරි අඩු වෙන්න පුළුවන්. මෙන්න මේ කාරණේදී දක්ෂ වෙන්නට ඕන. එහෙම නැත්නම් මේ ගව පාලකයා අසාර්ථක ගව පාලකයෙක් බවට පත් වෙනවා. තුන්වෙනි කාරණය න වනම් පටිච්ඡා දේතා හෝති, මේ තැනකා තමන්ට ඉන්න ගවයන්ගේ වන තියෙනවා නම්, තුවාල තියෙනවා නම්, ඒව වහන්නේ නැත්නම්, ඒ තුවාල වලට ප්‍රතිකර්ම කරන්නේ නැත්නම්, අන්න ඒ ගොපල්ලා අසාර්ථක ගොපල්ලෙක් වෙනවා. ඒ ඉන්න තමන්ගේ ගවයන් ටික ටිකෙන් ටික පිරිහිලා යනවා. පස්වෙනි කාරණය න දූමං කත්තා හෝති, ඒ හරක් කොන්ට දුම් ගහන්නට ඕන. රැයට අපේ දැන් ශ්‍රී ලංකාවේ ඔබ දැකලා ඇති හරක් ඉන්න මඩුවේ පොල් එළියම පත්තු කරනවා. ඇතැමිට සාම්බ්‍රාණි වගේ දේවල් පත්තු කරනවා, ගිනි ගොඩක් ගහලා තියෙනවා මදුරු වගේන් බේරන්නේ. ඒ විතරක් නෙවෙයි, ශරීරේන රෝග වලට බෙහෙත් වර්ගයක නොයෙක් විදිය හුමාලයන් අල්ලන්නට ඕනේ සත්තුන්ට. එහෙම නොකළොත් ඒ ගවයන් පිරිහෙනවා. එතකොට මේ ගොපල්ලා අසාර්ථක ගොපල්ලෙක් බවට පත් වෙනවා. නැතිත්සං ජානාති, මේ ගොපල්ලා දැනගන්නට ඕන වතුර පොවන්න බස්සවන්න ඕන තොටුපළවල් දැනගන්නට ඕන. හැම තොටුපළෙම ගංගාවල් වලට ගවයන් බස්සන්නේ, බැස්සෝ සමහර සත්තු අනතුරටපත් වෙනවා. ලොකු ගැඹුරු ජලාශ වලට වැටිලා ගොඩටෙන්නේ බැරි වෙනවා සමහර ගවයන්ට. එනිසා ගොපල්ලා දැනගන්නට ඕන කොයි තොටුපළෙන්ද, කොයි ගඟේ තැනින්ද ගවයන් ටික වතුර බොන්න වතුරට බස්සන්න ඕන කියලා. ඒකත් සාර්ථක ගොපල්ලෙක් ළඟ තියෙන ඕන ලක්ෂණය. නැත්ී සංහෝති, යම් කිසි කෙනෙක් දන්නේ නැත්නම් තමන්ගේ ගවයන් වතුර බිව්වද නැද්ද කියන එක, ඒකත් අසාර්ථක ගොපල්ලෙක් ළඟ තියෙන කාරණයක්. නිතරම දවසට වරක් හෝ දෙවරක් ගවයන්ට වතුර දෙන්නට ඕන. තමන් දැනගන්නට ඕන දැන් සත්තු වතුර බීලද නැද්ද ඉන්නේ කියලා. ඒක සතාගේ මූණ දිහා බලනකොට ඔහු කියන දක්ෂ වෙන්නට ඕන. අම්මා කෙනෙක් තමන්ගේ දරුවා දිහා බලනකොට දන්නවා දරුවට දැන් වතුර තිබහද, දරුවට දැන් නිදිමතද, දරුවට බඩගිනිද, දරුවට ඇඟේ රෝගයක් තියෙනවද කියන එක කතා කරන්න බැරි වයසේදී අම්මා දන්නවා දරුවගේ මූණ දිහා දැක්කහම. දරුවා හුඟක් අඬනවා නම් අඬන විදියෙන් අම්මා දන්නවා දරුවට නිදිමත වෙලාද, වතුර තිබහ වෙලාද, අසනීපයක්ද, බඩගිනිද කියන එක අම්මා දන්නවා. අන්නේ වගේ සාර්ථක ගොපල්ලෙක් දැනගන්නට ඕන තමන්ගේ යට තින්න ගවයන් වතුර බීලද නැද්ද ඉන්නේ කියලා. ඒකත් වැදගත් කාරණයක්. අනිත් කාරණය තමයි න වීතින් ජානාති, ගවයන් එක්ක යන ඕන වීදි පාරවල් මොනවද කියලා ගොපල්ලා දැනගන්නට ඕන. වැඩිපුර සනකොළ තියෙන කොයි පාරවල්වලද, ඒ වගේම අනතුරු තියෙන කොයි පාරවල්වලද, ඒව දැනගන්නට ඕන. සමහර පාරවල් ඇතැම් විට කොටියන්, වලසොන්, සිංහයන් වගේ සත්තු ඉන්න පුළුවන්. ඒ පළාත්වල තනකොළ තිබ්බත් එකයි යන්නේ. සමහර පළාත්වල කිඹුලෝ ඉන්නවා, කිඹුලෝ ඇදන් යන්න පුළුවන්. ඒ පළාත්වල එකයි යන්නේත් නැහැ. සමහර පළාත්වල ඇතැම්ට තනකොළ නැහැ, ඒ පළාත්වල එකයි යන්නේත් නැහැ. එතකොට තනකොළ තියෙන්නටත් ඕන, ගෝදුරු නැති වෙන්නටත් ඕන. එහෙම ප්‍රදේශයකට තමයි ගවයන් එක්කගෙන යන්නට ඕන. අන්නේ මාවත් පාරවල් මේ සාර්ථක ගොපල්ලෙක් නම් දැනගන්නට ඕන. එහෙම නැත්නම් ඔය අසාර්ථකයි. එහෙම නොවුනොත් තමන්ගේ ඉන්න ගව පිරිස ටිකෙන් ටික දුර්වල වෙලා යනවා. අනිත් කාරණය තමයි න ගෝචර කුසලෝ හෝති. ඔහු තුන භූමි තුන ප්‍රදේශ තියෙන ස්ථාන හොඳට දැනගන්නට ඕන. යන පාර වගේමයි ඒ පාරේ ගිහිල්ලා කොයි තන භූමියද හොඳ කියන එක දැනගන්නට ඕන. ඒ තන භූමි අනතුරු තියෙන තන භූමි මගහැරලා, ඒ වගේම සස්ත්‍රීක තනකොළ තියෙන, ඊට ආසන්නේ වතුර තියෙන, ඒ යන ගෝචරේ හැසිරෙන ප්‍රදේශය ගැන දැනගන්නට ඕන. කෑම බීම කන එක විතරක් නෙවෙයි, රැයට නිදින තැන් ගැන වුණත් ගොපල්ලා දැනගන්නට ඕන. එහෙම දැන නොගත්තොත් ඔහු අසාර්ථක ගොපල්ලෙක් වෙනවා, තමගේ යට තියෙන පිරිස පිරිහා යනවා. අනවශේෂ දෝහීජ හෝති. යම්කිසි ගොපල්ලෙක් තමන්ගේ ළඟ ඉන්න හරකුන්ගෙන් ඉතුරු නැතුවම කිරි දොවනවනම්, ඩ්‍රයි මිල්ක් කියලා කියනවා අපි, ඉතුරු නැතුවම කිරි දොවනවනම් ඒකත් අසාර්ථකයි. යම් වර්තමානයේ නම් එහෙම නෑ නේද? කිරි දොවන ඇතමිට ලේත් වෙනකම්ම දොවනෝනේ. ඇතැමිට පැටිය උපන් මොහොතේම පැටි අයින් කරනවා නේද? සමහර රටවල ඔබ දැකලා ඇති. නමුත් එහෙම බුදුදහම යගේ කරන්නේ නැහැ. ඒ පැටියා ජීවත් වෙන්නට ඕන. ඒ පැටියට යම්කිසි කලක් යනකම් කිරි දෙන්නට ඕන. මේක මානව දහමත් එක්ක සසර ගමනත් එක්ක අපි යන ගමන. ඒ නිසා ඔබ දැකලා ඇති ඇතැමිට සමහර රටවල අර ඉපදෙච්ච ගමම පැටි අයින් කරනකොට අර කිරි එළ දෙනෝන්ගේ පස්සේ වාහනේ පස්සේ අඬාගෙන දුවගෙන යනවා පැටිය බලාගන්න. හරිම දුකයි දැක්කහම. පැටිය ලැබෙච්ච ගමම පැටි අයින් කරනවා. අයින් කරන විතරක් නෙවෙයි උසල වාහනයකට දානවා පැටිය. නමුත් බුදුදහම මේ වගේ කරන්නේ නැහැ. බුදුදහමෙන් කියන්නේ ඒ පැටියට කිරි දෙන්නට ඕන. ඒ පැටියට කිරි ඉතිරි කරලා කිරි දොවන්නට ඕන. එහෙම නැති වුණොත් ගව පාලනය සාර්ථක වෙන්නේ නැහැ. ඊළඟ කාරණය තමයි වැදගත්ම කාරණයක් තියෙනවා. යේතේ උසඹා ගෝපිතරෝ ගෝපරිණාය පෝතේන අතිරේක පූජාය පූජේතා හෝති. ගව පට්ටියේ ඉන්න වැඩිහිටි ගවයන් ඉන්නවා. පිරිමි ගවයන් ඉන්න පුළුවන්, ගැහැණු එළ දෙනුන් ඉන්න පුළුවන්. අන්න ඒ සත්තුන්ට විශේෂ සැලකිලි දක්වනවා. ඇයි ගොපල්ලෙක් හිටියට ඒ ගව පට්ටියේ ඉන්න සමහර ප්‍රධාන ගවයා තමයි අනිත්‍යය පාලනය කරන්නේ. අනිත් අයට ගයිඩ්ලයින් එකක් දෙන්නේ මේ සතා. ඇතැම්මිට ගොපල්ලා බිමට බහින්නේ, ඇතැම්මිට අස්වැගේ පිටින්න පුළුවන්. ගඟට බහිනකොට ඉස්සෙල්ලම බහින්නේ අර වැඩිහිටි ගවයන්. අනිත් අයට මඟ පෙන්වන්නේ ඒ අය. ඒ නිසා ගොපල්ලාගේ වගකීමක් තියෙනවා අර ගව රැළේ ඉන්න වැඩිහිටි ගවයන්ට සලකන්න. එහෙම නොසලකුවොත් අන්න ඒ අවස්ථාවේදී මේ ගව පාලනය අසාර්ථක වෙනවා. ඒ ගවයන්ගේ බුර්ධියක් ඇති වෙන්නේ නැහැ කියලා. එතකොට මේක හොඳ පැත්තට කරෝතින් ගවයන්ගේ රූපය හොඳට දන්නවනම්, ඔහුගේ ලක්ෂණ හොඳට දන්නවනම්, ඒ වගේම ඒ ගවයන්ගේ ඇඟේ ඉන්න සත්තු අයින් කරනවනම්, වනයන් අයින් කරනවනම්, තුවාලට බෙහෙත් දානවනම්, දුම් මල්ලනවනම්, ඒ වගේම තොටුපළවල් දන්නවනම්, වතුර බීපව දන්නවනම්, හැසිරෙන්නට ඕන භූමිය ගැන අවබෝධයක් තියෙනවනම්, ඒ වගේම සත්තුන්ට පැටවුන්ට ඉතිරි කළ කිරි දොවනවනම්, ඒ ගව රැළේ ඉන්න අනිත් වැඩිහිටි ගවයන් සලකනවනම්, අන්න ඒ ගොපල්ලා සාර්ථක ගොපල්ලෙක්. ඒ ගොපල්ලාගේ ගවයන් ටිකෙන් ටික වර්ධනය වෙනවා. ඒ ගොපල්ලාගේ ගව පිරිස ටිකෙන් ටික වැඩි වෙනවා කියලා. මෙන්න මේක තමයි ගොපල කතාව. හැබැයි මේක කියන්නේ නිකන් නෙවෙයි ඈ. මේක කියලා මේ කාරණා ටික සම්බුද්ධ ශාසනයට සම්බන්ධ කරලා දෙනවා. අන්නේ වගේම තමයි සාර්ථක භික්ෂුවා සාර්ථක බුද්ධ ශ්‍රාවකෙක් නම්, මේක ස්වාමීන් වහන්සේලාට කිව්වට හිතන්නේ මේක හාමුදුරන් විතරක් කියපු එකක් කියලා. බුදුහාමුදුරුවෝ ධර්ම දේශනා කරනකොට භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා ගැන සිවණ පිරිසටමයි කියන්නේ. එනිසා අපි කාටත් එක වගේ වැදගත් සූත්‍රයක් මේක. පළවෙනි කාරණය තමයි ඔබ බුද්ධ ශාසනයෙහි අභිවෘද්ධියට දිනුවට පත් වෙන කැමැතිනම් දිනෙන් දින තමන් ආධ්‍යාත්මික දිනු වෙන කැමැතිනම් පළවෙනි පියවර තමයි රූපඤ්ඤෝ හෝති. රූපය දැනගන්නට ඕන. රූපේ දන්නවද රූපය ගැන? අපට සාමාන්‍ය පේන්නේ මෙන්න මේ පේන ගේ දොර ඉඩ කඩම් මේ පේන ළමයි ලපටි ඥාතීන් ටික තමයි රූප කියලා අපට පේන්නේ. නමුත් මේක විතරක් නෙවෙයි පිනදෙන බුදුදහමේ රූප 28ක් ගැන කියනවා. බුදුදහමේ රූප 28 ගැන දැනගත්තත් ඔබ මේ ලෝකේ ඉන්න ඉහළම විද්‍යාඥයාට වඩා ඔබ ප්‍රඥාවන්ත කෙනෙක් වෙනවා. ඒ තරම්ම ගැඹුරු විග්‍රහයක් මේ රූපය ගැන තියෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යම් කිසි කෙනෙක් රූපය පිරිසිදු දැනගත්තොත් ඒ තැනැත්තා නවතින්නේ අනාගාමි වෙලා කියලා. රූපය කියන්නේ පේනතුනේ මේ ඇසට පේන වර්ණ රූපය, කනට ඇහෙන ශබ්ද, නාසයට දැනෙන ගඳ සුවඳ, දිවට දැනෙන රස, කයට දැනෙන ස්පර්ශ, ඒ වගේම පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා භූත රූපවල ලක්ෂණය, මේ අස හැකිලීම් දිගහැරීම් පිළිබඳව තියෙන හැකියාව, ෆ්ලෙක්සිබල් ගතිය, මේ වගේ ඉස්ත්‍රිය රූප, පුරුෂ ඉන්ද්‍රිය, ස්ත්‍රී භාවය, පුරුෂ භාවය, මේ වගේ රූප 28ක් ගැන බුදුදහමේ කියනවා. මේ රූප 28 සරල දෙයක් නෙවෙයි පින්වත්නි. අභිධර්ම පිටකේ සැලකුවත පොත් ගානක් මේ සඳහා වෙන් කළ තියෙනවා. මම මේ පින්සුන් ඇහුවත් මේ රූප 28ෙන් අපිට කීයක් රූප දකින්න පුළුවන්ද කියලා? නිකමට නිකන් ගෙස් කළා හරි ඔබට කියන්න පුළුවන්. දැන් ඇස කියන එක රූපය, කන කියන එක රූපය, නාසය කියන එක රූපය, දිව කියන එක රූපය, කය කියන එක රූපය. මේ ආයතන පහ ඔබට පුළුවන් ද දකින්න? ඔව්, පින්නතුනි මේ පහම අපට දකින්න බෑ. ඇහවත් දකින්න බෑ, කනවත් දකින්න බෑ, නාසයවත්, දිවවත්, කයවත් දකින්න බෑ. මේක ඉතාම ගැඹුරු විග්‍රහයකට යන එක. මේ සරලව කියන්නේ අපි ඉදිරියේදී ඉඩක් ලැබුණ වෙලාවක කතා කරමු මේ ටික. අපට දකින්න පුළුවන් එකම වර්ණ රූපේ විතරයි. ඔබ දැන් මේ දකින්නව නම් දකින්නේ නැහැ නෙවෙයි වර්ණ රූපේ දකින්නේ. ඔබ මේ දකින්නව නම් කය නෙවෙයි දකින්නේ වර්ණ රූපේ දකින්නේ. ඔබ මේ දකින්නව නම් දිව නෙවෙයි දකින්නේ වර්ණ රූපේ දකින්නේ. ඇහැ කියන එක ප්‍රකට වන්නේ රූපයක් තියෙන තැන, විඥානයක් තියෙන තැන, ඒ ඔක්කොම හේතු ටික තියෙන තැන, ඒ මොහොතේ පහළ වෙන දෙයක් රූපය කියන එක. මේ රූප 28ම ලක්ෂණය, 28ම ලක්ෂණය තමයි පෙර පසු නොවි ඒ මොහොතේ නිර්මාණය වෙන්නේ. රෙඩිමේඩ් එවමනවා කරන්නේ. මේ ඇබ්සොලියුට් ට්‍රූත් එක ගැන මේ කියන්නේ සුප්‍රාමණ්ඩයන් ලෙවල් එකේ ට්‍රූත් එකක් මේ කියන්නේ. මෙතෙන්දි පින්නතුනි සාමාන්‍ය ලෝකේ අපි දාන සීල භාවනා කරන කතාව නෙවෙයි මෙතන මේ කියන්නේ. මෙතන කියන්නේ දුකෙන් නිදහස් වීම සඳහා සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක් බෝ මැඩදී අවබෝධ කරගන්න දහම. මේක සරල දෙයක් නෙවෙයි. මේ දහමට කියන්නේ පුබ්බේ අනුනුසුතේසු ධම්මේසෝ කියලා, පෙර නොයසු විරු දහමක් කියලා. මේ දහමටයි කියන්නේ පටිසෝතගාමී කියලා, උඩුගම් බලා යන දහමක් කියලා. එදා බුදුරජාණන් වහන්සේගේ කාලේ හිටිය උගත්ම කෙනා තමයි, වැඩිපුරම අධ්‍යාපනය ලැබුව කෙනා තමයි සරියුත් හාඳුරෝ. සරියුත් හාඳුරෝ නැතිව අධ්‍යාපනය කිව්වොත් වර්තමාන හරියට ડોක්ටරේට් 25ක් ගත්තු කෙනෙක් වගේ අවබෝධයක්. එහෙම ලෞකික දැනුමක් අවබෝධයක් තිබෙච්ච කෙනෙකුටවත් මේ ධහම තනියෙන් අවබෝධ කරගන්න බැරි වුණා. ඒක බුද්ධ ශ්‍රාවකයෙකුගේ මහල දැනගන්නට වුණා. එතකොට මේ රූප 28ම ලක්ෂණය තමයි මේ කපේ හිතත් එක්ක යන්නේ මෙය. මේ රූප 28ම කතා කරන්නේ පුද්ගලයෙක් ඉන්න තැන. පුද්ගලයාට සාපේක්ෂව මේ රූප ටික කතා කරන්නේ ඒ රූප ටික මේ මොහොතේ තමන්ගේ මනසේ ස්වභාවයට අනුවයි මේ රූප නිර්මාණය වෙන්නේ. උදාහරණයක් කිව්වොත් ඔබට දැන් මෙතන 20ක් 25ක් ඉන්නව පේනවනේ. ඒ පේන්නේ මේ ඉන්න 25 දෙනා නෙවෙයි ඇත්තටම. එහෙනම් කවුද පේන්නේ? ඒ පේන්නේ ඔබේ ඇසට කර්ම ශක්තිය අනුව මේ මොහොතේ ඇසේ හැකියාවෙන් පෙන්වලා දෙන රූප ටික මේ පේන්නේ. ඔබේ මනස වෙනස් වුණා තියෙන්නේ. ඔබේ කර්මයේ ආදී මෙන්ටල් ෆෝමේෂන්ස් ටික වෙනස් වෙනවා තියෙන්නේ. මෙතන ඉන්න රූප ප්‍රමාණය වැඩි වෙන්න පුළුවන් ඒක අඩු වෙන්න පුළුවන්. මෙතන ඉන්න තමන්ගේ මියගේ ඥාතීන් පින් අනුමෝදන් වෙන්න අප කටේ ටිකක් ඔක්කොම පේන්න ගනි. පින් අනුමෝදන් වෙන්න බණ අහන්න ආපු දැන් දේවතා ආරාධනාක් කරන්නේ දෙවරු ටිකක් පේන්න ගනි ඒ වෙලාවේ. පින්නතුනි මේ මොහොතේ පේන්නේ ඇත්තටම තියෙන දේ නෙවෙයි. එහෙනම් මොකද්ද? මේ මොහොතේ ඇස නැමැති ආයතනයේ විසින් තමන්ට නිර්මාණය කළ දෙන ටික විතරයි දැන් පේන්නේ. ඔබ බලන්නේ ලෝසක හාඳුර පින්නපාත යනකොට ලෝසක හාඳුර පින්නපාතේ යන්නේ පාත්‍රයක් අරගෙන හිස් පාත්‍රය අරන් යන්නේ. ලෝසක හාඳුරන්ගේ ඇසට පාත්‍රෙට මොකුත් නැහැ. නමුත් පින්නපාතේ බෙදන්නේ නැහැට කොහොමද පේන්නේ? එන අයට පේන්නේ පාත්‍රේ පිරিলা වගේ පේන්නේ. එන අය දාහනේ අරන් යනවා බෙදන්න. පාත්‍රේ පිරিলা බෙදන්න විදිය නැහැ අරන් යනවා බෙදන්න. පින්නොතුනි මෙන්න මෙවැනි ලෝකෙක අපි ඉන්නේ. එතකොට හිතන්නේ එපා මේ තියෙන ලෝකය සම්පූර්ණ ලෝකය කියලා. එතකොට මේ බිත්ති ඔබට මේ වටේම බිත්ති පේනවනේ දැන්. ඒ බිත්තිට ඔබට හේතු වෙලිනක් පුළුවන් නේ. හැබැයි මෙතන ප්‍රේතෙක් හරි භූතෙක් හරි හිටියොත් කොහමද? එයාට මේ බිත්ති හේතු වෙන්න බෑ. එයාට මේ බිත්ති විනිවිද පේනවා. එයාට මේ බිත්තිෙන් හැබැයි යන්නත් පුළුවන්. එතකොට අද ඔබ හේතු වෙලින්නේ ඔබේ ලෝකෙට නිර්මාණය වෙච්ච මේ බිත්තියට. මෙන්න මේ වගේ පින්නතුන් රූපය ගැන ඉතාම ගැඹුරු විග්‍රහයක් බුදුදහම තුල තියෙනවා. ඒක තේරුම් ගත්තොත් ඇසෙන් රූපයන් බලනකොටම ඇස පැත්තට හිත බැස ගන්නෑ. බලන්නේ අභ්‍යන්තරේ පැත්ත බලන්න. අද අපි රූපයක් පෙනිච්චව නම් අනේ හරි ලක්ෂණ කෙනෙක්, හරි ඒකත කෙනෙක්, හොඳ කරුණාවන්ත කෙනෙක් එහෙම කියලා බලන්නේ නේ. දැන් අපි බාහිරට බලන්නේ. නමුත් මේ අවබෝධය ලැබිච්ච ගමන්ම බාහිර රූපයෙන් බලනකොටම බලන්නේ අභ්‍යන්තරේ පැත්ත බලන්න. ඒකෙන් බාහිර රූපයක් නෑ කියලා බුදුදහම කියන්නේ නෑ. වරදවා තේරුම් ගන්න එපා. රූපයක් තියෙනවා. ඒ තියෙන්නේ මේ මොහොතට නිර්මාණය කළ දෙන රූපය. ඒක හරියට අපි කණ්ණාඩියක් ළඟට යනකොට ඒ මොහොතේ නිර්මාණය වෙන රූපය වගේ. කණ්ණාඩිය ළඟට රූප යනකොට යන්න කලින් ඔබට රූපය ඔබ එනකම් බලන් හිටියේ නැහැ. ඔබ ආවට පස්සේ රූපය එතන ඉතුරුනේත් නැහැ. මෙන්න මේ වගේ ගැඹුරු විග්‍රහයක් රූපය තුල තියෙනවා. මේක දැනගත්තොත් පින්නතුනි අපි නැවත ඉපදුනත් කාම ලෝකෙට එන්නේ නෑ. ඉපදෙන්නේ බ්‍රහ්ම ලෝකෙ. අපායෙන් විතරක් නෙවෙයි අපි මෙදෙන්නේ මනුස්ස ලෝකිනුත් මෙදෙනවා. රූපාවචර ලෝකෙ අපි ඉපදෙන්නේ. ඒ විතරක් නෙවෙයි දිව්‍ය ලෝක හයටවත් අපි යන්නේ. දිව්‍ය ලෝක හයත් මේකවල ඊට වඩා ඉහළ මානසිකත්වයක හිත පිහිටවනවා. ඒ පිහිටන්නේ හිතන්නේ මරණයෙන් පස්සේ විතරක් කියලා. මේ ජීවිත කාලය තුලදීම රූප තුලින් එන දුක් ටිකෙන් මිදෙනවා අපි. රූපයක් වෙනස් කළා අපි ඔදුකටපත් කරන්න බෑ. කවුරුවත් බෑනට අපි බැනුම් අහන්නේ නෑ එදාට. අද මට එක වචනයක් කිව්ව ගමන් ඔබේ මූණේ තියෙන ලස්සන නැති කරන්න පුළුවන් මට. කේන්දි ගස්සන්න පුළුවන්. ඇතැමිට මාස ගාණක් මාත් එක්ක කතා කරන එකලුත් නෑ. එක වචනයක් කියන්නේ. හැබැයි ඔබ මේ ධර්ම දැනගත්තට පස්සේ මට ඔබ ඔදුකටපත් කරන්න බෑ. ඔබේ හිතේ සතුට නැති කරන්න මට එදාට පුළුවන් කමක් නෑ. ඔබ ඊට වඩා ඉහළ මට්ටමක ඉන්නේ. අන්න ඒ මට්ටමට තමයි රූපඤ්ඤෝ හොති කියන්නේ රූපය දැනගන්න කෙනෙක් කියලා කියන්නේ. එතකොට අර ගවයා තමන්ගේ යට තියෙන ගවයන්ගේ පාට වර්ණය දැනගත්තා වගේ මේ ශාස්ත්‍රයේ තියෙන ශ්‍රාවකයා විසින් රූපය හරියට දැනගන්නට ඕන. ඒ සඳහා ග්‍රන්ථ ගානක විස්තර සඳහන් වෙනවා. විශේෂයෙන් අභිධර්ම පිටකයේ ධම්මසංගණීය විභංග වැනි ග්‍රන්ථවල මේක පැහැදිලි කරනවා. ওই පළවෙනි කාරණය අපි කිව්වේ. දෙවෙනි කාරණය තමයි ලක්ෂණ කුසලෝ හෝති. ලක්ෂණ ගැන දක්ෂ වෙන්නට ඕන. ගවයන්ගේ ලක්ෂණ ගැන, ගවයන්ගේ හැසිරීම, ඔහුගේ ගතිගුණ ඒව ගැන සාර්ථක ගොපල්ලෙක් දැනගන්න ඕන වගේ මේ සම්බුද්ධ ශාසනයේ සාර්ථක ශ්‍රාවකෙක් විසින් ලක්ෂණ කුසලෝ හෝති. ඒ කියන්නේ යම්කිසි පුද්ගලයෙක් හෝ තමා හෝ තමාගේ ස්වභාවය තීරණය වන්නේ තමන්ගේ ගතිගුණ මත, නැත්නම් තමන් සිතන ආකාරය සහ තමන් කයින් වචනින් සිතින් කටයුතු කරන ආකාරයෙන්ය තමන් ගුණහපත් කෙනෙක් හෝ දුර්වල කෙනෙක් වෙන්නේ කියන අවබෝධ කරගැනීම. මෙහි සඳහන් කරනවා කම්ම ලක්ෂණෝ බාලෝ හෝති, කම්ම ලක්ෂණෝ පඤ්ඤාවන්තෝ හෝති. කර්මයේ දායාද කොට ඇති කෙනෙක්, කෙනෙක් තීරණය කරන්නේ බාහිර රූපයෙන් නෙවෙයි. අපි බලන්නේ ਉਹ කරන කටයුතු අනුව. කටයුත්ත විතරක් නෙවෙයි, ඒ කටයුත්ත කරද්දී ඔහුගේ ආකල්පය මොකද්ද කියලා අපි බලනවා. මෙන්න මේකට අපි දක්ෂ වෙන්නට ඕන. අපි කටයුත්තක් කරද්දී වුණත් පුද්ගලයෙක් ඇතුළේ කලබලයට වැඩ කරන්න පුළුවන්. කෙනෙක් අනිත්ට බනින්නත් පුළුවන්. හැබැයි ඒගේ පරමාර්ථය ඉතාම පිරිසිදුයි. අන්න ඒකේ නා ඉහළ මට්ටමක ඉන්නවා. තවත් කෙනෙක් කියන කාගේවත් හිත රිදෙන මොහොත් කියන්නේ නැහැ. දැන් සම්හොඳට hina වෙලා ඔළුව 3-4ට නවල හොඳට ඉන්නවා. හැබැයි යට එතර නුවණක් නැහැ. අපිට දී වෙන වචනයක් අතියා කියන්නේ. අපි මොනවා කිව්වත් හා හරි හොඳයි කියලා කියනවා. හොඳක් කරත් හොඳයි කියනවා, නරකක් කරත් හොඳයි කියලා කියනවා. ඒ අය බුදුදහමෙන් අගය කරන්නේ නැහැ. ඔබට ආදරය කරන අයට වඩා ඔබට අවවාද කරන අයට ගරු කරන්න කියලා කියනවා. ඔබ ගැන ಗುಣ කියන එකෙන් ඔබට ඉගෙන ගන්න මොනවාක් අද්දයක් නැහැ. හැබැයි ඔබගේ එක අඩුපාඩුවක් හරි පෙන්වලා දුන්නොත් කෙනෙක්. ඒ තැන තනිසාව ඔබ මුළු ජීවිතේම වෙනසක් ඇති කරගන්න. ඒකෙනයි වටින්නේ ඔබට. එනිසා කෙනෙක්ගේ වටිනාකම තීරණය වන්නේ ලක්ෂණ කුසලෝ හෝති. එයාගේ ගති ලක්ෂණ අනුව සහ ඔහු හිතන ආකාරය අපි දැනගන්න දක්ෂ වෙන්නට ඕන. Taman ගැනත් එහෙමයි. අනිත්‍ය ගැනත් මෙන්න මේ ලක්ෂණය තියෙනට ඕන ශ්‍රාවකෙක් විදියට. අනිද්දේ තමයි ආසාටිකං සාටේතා හෝති. අර ගවයේගේ ඇඟේ ඉන්න මැසි බිත්තර පණුවන් මැක්කන් වගේ සත්තුන් අයින් කරන්න ඕන වගේ අපේ හිතේ මැක්කො ටිකක් ඉන්නවා. මැස්සෝ බිත්තර දාලා තියෙනවා. මොන දේ දාපු බිත්තර ටිකද? ඔව්, වෙනත් විදිහකින් කියනවා නම් ව්‍යාපාද විතක්ක, විහිංසා විතක්ක, කාම විතක්ක. ලෝභ, ද්වේෂ, මෝහ කියන මේ විතරක් අපේ හිතේ නිතරම තියෙනවා. අපි යමකට දැඩිතර ආසයි, නැත්නම් යමකට හිංසාවක් කරන්න කැමති අපි, නැත්නම් අනිත්‍යයට ද්වේෂ කරනවා. මෙන්න මේව තමයි අපේ හිතේ ඉන්න මැක්කෝ. මෙන්න මේ දේවල් තමයි අපේ හිතේ තියෙන ඉහඳ පණුවන් මැසි බිත්තර. මෙන්න මේව ටික අපි ටිකෙන් ටික අයින් කරන්නට ඕනේ. කාම විතක්ක, විහිංසා විතක්ක, ව්‍යාපාද විතක්ක. එහෙම නැත්නම් අපි සාර්ථක කෙනෙක් බවට පත් වෙන්නේ නැහැ. මෙන්න මේකයි දෙවෙනි කාරණේ විදිහට බුදුහාම දේශනා කළේ. තුන්වෙනි කාරණය වනං පටිච්චාදේතා හෝති. වන තියෙන ඒවා. හතරවෙනි කාරණේදී අර ගොපල්ලා තමන්ගේ ගවයන්ගේ වන වලට බෙහෙත් දානවා වගේ අපේ හිතේ වන තියෙනවා. මොනවද ඒ වන? වයන මූර්ධන යන්නේ අනිත් නෑන්නේ අනිත් නෑන් දිවොත් කැලේ වෙනොයි. වයන මූර්ධන යන වන. ඒ වන තමයි අපේ ඇසෙන් රූපයක් දැක්කහම, කනෙන් ශබ්දයක් ඇහුවාම මේ ආයතනවලින් යමක් ගත්තට පස්සේ අපේ මොන හරි දෙයක් ඉතුරු වෙනවා. ඒකට කියන්නේ අනුවැංජන කියලා. දැන් මම මෙතන ඉඳලා බණක් කියලා ගියෝතින් ඇතැමිට හොඳම කාරණා ටිකක් ගන්නත් පුළුවන්. ඇතැමිට හිතරි දෙන කාරණයක් කිව්වොත් ඒක ඇතැමිට හුඟා කාලයක් මතක තියෙන්න පුළුවන්. අහවල් හාඳුරහවල් දවසේ මෙහෙම එකක් අපට කිව්වා, අපි වගේයට කියන හොඳ දෙයක් එහෙම එකක්. මෙහෙමයි කිව්වේ, මෙහෙමයි මයික් එකකින් කිව්වේ එහෙම කියලා. අර ඒ ටික ඉතුරු වෙනවා සමායට. ඒක තමයි පේනොත්ින අර රා මණ්ඩි වගේ ආස වගේ ඉතුරු වෙන ටික. ඇයි එහෙම ඉතුරු වෙන්නේ? ඉතුරු වෙන හේතුව තමයි ඒක කියලා ඉවරවන පස්සේ එතනම නිරුද්ධ වුණා කියන එක අපි දන්නේ නැහැ. අපි තාම මේක අල්ලගෙන ඉන්නවා. අන්නේ අල්ලගෙන ඉන්න අවිද්‍යාව නිසා තමයි මේක අපට ඉතුරු වෙන්නේ. ඒකෙන් කියන්නේ අමතක කරන්න කියලා නෙමෙයි මේ කියන්නේ. වරදවා තේරුම් ගන්න එපා. යම් කිසි කෙනෙක් එක අධ්‍යක්ෂයක් ලැබුණාට පස්සේ ඒක අමතක කරන්න කියලා බුදුදහමේ කොහෙවත් නැහැ. ඒ කාරණයක් නැවත සිහිපත් කරනකොට ලස්සන කෙනෙකුගේ රූපයක් වෙන්න පුළුවන්. ඒ රූපේ හැඩහුරුකම අපි කෑල්ලක් අල්ලගෙන ඒක අපි ලස්සනයි කියලා පස්සේ බල බල ඉන්නවා. කෙනෙක් කියපු වචනයක තමන් අකමැති කෑල්ලක් ඒ කෑල්ල අල්ලගෙන නැවත නැවත ඇතැම්බිට ඒක නා එකපාරයි ඔබට බැන්නේ. ඔබ නැවත නැවත බැනුම් අහනවා යාළුවෝ. ඒක නා දන්නේත් නැහැ. එයා ඇතැම්බිට නිදි ගැදර ගිහිල්ලා. ඔබ නැවතත් බැනුම් අහනවා. අහන විතරක් නෙවෙයි අනිත්යටත් කියලාත් බැනුම් අහනවා. අහවල මට මෙහෙම කිව්වයි කියලා. මෙන්න මේකට කියනවා අනුවැංජන කියලා. බුදුහාම දේශනා කරන ඔබට ඕන නම් එකපාරක් බැනුම් අහන බණින වෙලාවේ හැබැයි දෙවෙනි පාර නම් බැනුම් අහන්න එපා කියලා. ඒ සඳහා අපි ආ විද්‍යාව දුරු කරගන්නට වෙනවා. මෙන්න මේකට කියන්නේ හරියට අර වනවලට බෙහෙත් දාන්නේ නැහැ කියලා වගේ. ඒ කියන්නේ මේ ඉතුරු වෙන කෑල්ල මතක් වෙනකොට අපි දැනගන්න ඕන දැන් මතක් කරන්නේ ඇත්ත සිද්ධිය නෙවෙයි, තමන්ගෙම හිතයි තමන් මේ මයින්ඩ් එක තමන් රීඩ් කරනවා කියලා දැනගන්න ඕන. එහෙම දැන නොගත්තොත් තමන් පස්සේ දුකටපත් වෙනවා. ඒකෙන් පීඩාවටපත් වෙන්නේ, අසහනටපත් වෙන්නේ ඔබයි. තුන්වෙනි කාරණේ තමයි කලින් කල දුම් අල්ලන්න කියලා කිව්වා. ඔව් පස්වෙනි කාරණේ කලින් කලට දුම් අල්ලන්න කියලා බුදුහාමුදුරු කිව්ව හරක් වුණට. හරක්ගේ ශරීරයේ තියෙන සත්තුන්ට වෙන්න පුළුවන්, මදුරු වගේ සත්තුන්ට වෙන්න පුළුවන්, තුවාල වලට වෙන්න පුළුවන්, ඖෂධීය බෙහෙත් වර්ග දුම් අල්ලන්න ඕන නැත්නම් අඩුපාඩු නිකන් දුම හරි අල්ලන්න ඕන. අපේ ජීවිත වලට දුම් අල්ලන්න ඕන. මොකද අපි අල්ලන්න ඕන දුම. අපි තම ඒක තමයි තමන් අහලා තියෙන ධර්ම කාරණා අනිත් ඈත් එක සාකච්ඡා කරනවා. මං සීලය ගැන මේ වගේ කාරණා ඇහුවා, දන් දීම ගැන අද මං බණේදී මේ වගේ දෙයක් ඇහුවා, භාවනා කරනකොට හාමුදුරු කිව්වා මෙන්න සමතේ මේ පැත්ත වඩන්නේ, විදර්ශනා මෙහෙ වඩන්නේ කියලා. ඔබ මුණ ගැහිච්ච වෙලාවේ අනිත් ඈත් එක කතා කරන්න ඕන, දන් නැති අයට කියන්න ඕන. ඔබට ওই දුරකථනෙම ලැබිලා තියෙන ඒවට, ටෙලිෆෝන්ෙම ලැබිලා තියෙන ඒවට තමයි. ඕක හරියට මේ දිබ්බ සෝත ඥානෙ වගේ දුර ඉන්න ඇට කතා කරන්න පුළුවන්. ඒක ලොකුව පිනකින් ලැබිලා තියෙන, හැම දිනාටම ලැබිලා නැහැ ඒක. ඒ නිසා ඔබ දානමය පින්කමක් කරවතින්, බණක් ඇහුවතින්, භාවනාවක් ඔබ වැඩුවතින්, ඔබේ ළඟම ඉන්න යාළුවන්ට ඔබ හුඟක් ආදරය කරන දරුවෝ ඉන්නවා නම් එයාට කියන්නේ ඒක. දැන් පහුගිය කාලේ ඔබ දකින්න ඇති එක්තරා අම්ම කෙනෙක් නිය ගිහිල්ලා ඒ අම්ම නැති වෙච්ච වෙලාවේ දරුවෝ ඒ අම්ම ගැන කතා කළා. කොහොමද අම්ම ගැන කිව්වේ? අම්ම මට කිව්වේ මගේ කුසේ ඉන්න දරුවට ආශිර්වාද වෙන මෙන්න මේ බණ අහන්න මේ පිරිත් කියන්නේ කියලා අම්ම මට කිව්වා. අම්ම පරිසම්පාදයෙන් ගැන අම්ම මට මෙහෙම කියලා දුන්නා. දිට්ඨේ දිට්ඨ මත්තන් කියන එක ප්‍රගුණ කරන හැටි අම්ම මට කියලා දුන්නා. මෙන්න පින්නතුනි මල ගෙදරදී අම්ම ගැන දරුවෝ කියන්නේ සාරතක අම්ම කෙනෙක්. එහෙම නැතුනොත් මොකද කියන්න තියෙන්නේ? අම්මා අපිට කෑම කන්න ඉගැන්නුවේ මෙහෙමයි, විවේක ගත කරේ මෙහෙමයි, බල්ල නැව්වේ මෙහෙමයි, නැත්තම් විහිළු කතා ටිකක් ඕව තමයි කියන්නේ අම්මට. අම්ම මිය ගියාම ඥාතිවරයෙක් මිය ගියාම පින්නතුනි ඇත්තටම ඔබ දරුවන්ට ආදරේ නම් මෙන්න මේ ධර්මයෙන් අනිත්‍යට උදව් කරන්න ඕන. වැදගත්ම ධර්ම කාරණා ඔබට හම වුණාම ඒ කාරණා හොඳට මතක තියාගෙන අනිත්‍යයත් එක්ක සාකච්ඡා කරන්න එක. ඒක තමයි ඇත්තටම ඔබ ආදරේ නම් එයට කරන්න ඕන. එහෙම කළොතින් ඒ අය ඔබට සදා ණය ගැති, ඒ අය ඔබට අනිත් කාටත් වඩා උදව් කරන අන්තිම කාලේ ඒ අය ඔබට නියම ගෞරවය ලබා දෙනවා. ඒකමත කරන්න එපා. ඒ නිසා දුම් ගහනවා කියන අර හරක් වොන්ට දුම් ගහනවා වගේ අපේ ජීවිතේට දුම් ගැහිම තමයි මොකද්ද? ඔබ දන්න හොඳම ධර්ම කාරණයක් තියෙනවා නම් ඔබේ හොඳම යාළුවට ඒක කියා දෙන්න. බුද්ධිසම් කියලා දෙන්න ඕනේ නැහැ, හියුමනිසම් කියලා දෙන්න. බුද්ධිසම් කිව්වත් ඇදැමිට අහන එකක් නැහැ අය. හියුමනිසම් වලට අයිති හොඳ ක්වලිටියක් කියලා මෙන්න මේක ප්‍රැක්ටිස් කරන්න කියලා දෙන්න. මාත් මේක ප්‍රැක්ටිස් කරනවා. ඔයත් පුළුවන් නම් කරන්න. මම මයින්ඩ්ෆුල්නස් එක ප්‍රැක්ටිස් කරනවා, ලවින් කයින්ඩ්නස් එක ප්‍රැක්ටිස් කරනවා, ඉන්ෆර්මනස් එක ප්‍රැක්ටිස් කරනවා. මෙන්න මෙහෙමයි ඇස කියන කනිත්‍යය මේ මොහොතේ හටගෙන නිරුද්ධ වෙනවා. එහෙම බැලුවොතින් දුක එන්නේ නැහැ. ඒ කරුණු ඔබ දන්න අනිත් අයට කියලා දෙන්න. අනිත් අය ඔබ කියන දේ අහන සූදානම් නම් කොහොම හරි ආලෝ කරගෙන කියලා දෙන්න. මොන හරි දීලා හරි ශරීරයට අහිතකර නොවන දෙයක් දීලා ඒ අයට යාළු කරගෙන කොහොම හරි මේ දහම කියලා දෙන්න. ඒ අය හොඳ තැන් වලට යවන්න. ඔබේ යට ආදරේ නම් ඊළඟ කාරණය තමයි පින්නතුනි සිත්තං ජානාති. තොටුපළවල් දැනගන්නට ඕන. මොනවද තොටුපළවල් කියලා මේ බුද්ධ ශාසනය සඳහන් වන්නේ? ඒ තමයි කලින් කල භික්ෂුන් වහන්සේල වෙත ගිහිල්ලා ධර්මය දන්න අනිත්‍යය වෙත ගිහිල්ලා දන්න කරුණු සාකච්ඡා කරන්න ඕන, අසා දැනගන්නට ඕන. ස්වාමීන් වහන්සේ කෙනෙක් මුණ ගැහුණු ගමම පින්නතුනි ඔබ සාකච්ඡා කරන්න ඕන ධර්ම කාරණේ. ආන්දෝලනයේ චතුරාර්ය සත්‍ය මට තව ටිකක් කියලා දෙන්න, පටිච්චසමුප්පාදේ කියලා දෙන්න, රූපස්කන්ධය ගැන විස්තරයක් කරන්න, රූපය ගැන සම්පූර්ණ දවසක වැඩමුළුවක් දාලා අපට කියලා දෙන්න. නැත්නම් අපේ ගෙදර ලස්සනට අපි පහන් ටිකක් වත්තු කළ ඥාතීන් එක්ක අපි එනවා, අපට ධර්ම සාකච්ඡාව කරන්න මෙන්න මේ කාරණාවෙන්. ඔබම මාතෘකා හාඳුනන යෝජනා කළා, ඔබම දක්ෂ වෙන්නට ඕනේ කරුණු සාකච්ඡා කරගන්න. ඒක තමයි ඇත්තටම ඔබ මේ මහන්සියල හදාගන්න මේ ගෙවල් වලින් ඔබ ගන්න ප්‍රයෝජනේ. ඔබ වාහනේ යනවා නම් ඒ වාහනේ යන ගමන් වුණත් ඔබට ධර්ම කාරණා කතා කරන්න පුළුවන් කෙනෙක් ඉන්නවා නම් කතා කරන්න. එතකොට තමයි වාහනේ වටිනාකම වැඩි වෙන්නේ. වාහනේ මයිලේජ් ගන්න අඩු නැහැ කියලා වාහනේ වටින්නේ නැහැ. වාහනේ වටිනාකම වැඩි වෙන්නේ මයිලේජ් ගන්න වැඩි වුණාම. මයිලේජ් එක වැඩි වුණාම නිකන් රවුම් ගහලා නෙමෙයි. ඒ වාහනේ පින්කම් කරන්න ඔබ ගිහිල්ලා තියෙනවනේ වැඩිපුර. ඒ වාහනේ ඔබ අම්මට තාත්තට හුඟක් සැලකලා තියෙනට ඕන. ඒ වාහනේ නිසා ඔබ සසර ගමට මග වියදම් රැස් කරගන්නට ඕන. එතකොට මයිලේජ් එක වැඩි වුණත් ඒ වාහනේ වටිනාකම වැඩි. අපි සාමාන්‍ය කෙනෙක් ඇවිද්ද පය 1000 වටේ කියලා. ඒ වගේ තමයි. මේ ගෙදරක වුණත් ගෙදර හොඳට හදලා දොරවල් ටික වහලා තිබ්බට තින්ත ගන්න ගෙදර වටින්නේ නැහැ. ගෙදර බිත්ති ටික අපිරිසිදුනත් කමන්නේ නැහැ. මේ ගෙදර ඉඳලා ඔබ වැඩිපුර පින්කම් කරා නම් තමන්ගේ යහළු මිත්‍රාදීන්ට පින්කම් කරන්න උදව් කළා නම් දැන් බලන්න අද මේ ගෙදර පන්සලක් වගේනේ කොච්චර වටින ස්ථානයක්ද? මෙන්න මේකෙන් තමයි පින්නතුනි තමන්ගේ දේපල වලට තමන් ලබා දෙන වටිනාකම. තමන් මහන්සියෙන් උපයපු ධනයට තමන් ලබා දෙන වටිනාකම මේක. මේ ගෙදර මේ හේවන ඉඳගෙන වැඩිපුර පිරිසකට සුගතිගාමි වෙන ඔබ උදව් කළා නම් ඔබ මේ ධනයෙන් ගන්න ප්‍රයෝජනෙයක මේ පින්නතුන් එක ගන්නවා. ඒ නිසා තොටුපළවල් දන්නවා කියලා කියන්නේ ධර්ම කාරණා විමසන්න පුළුවන් ස්වාමීන් වහන්සේලා හරි විද්වතුන් හරි ලෝකේ කොහේ හිටියත් Tamanට කැමති භාෂාවකින් දැන් තෝරගන්න පුළුවන්. ඇසූත සෙන්ට්‍රල් කියලා වෙබ්සයිට් එකක් තියෙනවා. බුදුදහම භාෂා 12කින් විතර තියෙනවා. සමහර සූත්‍ර භාෂා 20 ගණකින් තියෙනවා. ඔබ කැමති භාෂාවකින් සර්ච් කළා ඔබට කැමති මාතෘකාවක් කතා කරන්න පුළුවන්. ඔබට අහන්න පුළුවන් කියවන්න පුළුවන්. මෙන්න මේක තමයි තොටුපළවල් දැන ගැනීම කියලා කියන්නේ. අනිත් කාරණය පීතං ජානාති. පානය කළ බව දැනගන්න. මොකද්ද පානය කළ බව කියන්නේ? ප්‍රීතිය දැනගන්න. ධර්මය අහනකොට ධර්මය හැසිරෙනකොට තමන්ට ලොකෝ නිරාමිස ප්‍රීතියක් එනවා. මේකයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ධම්මෝසුද සමන්නත්ති ඒ තම්පිවත බිකෝ කියලා. මේ ධර්මයේ සමාන පානයක් ඖෂධයක් නෑ. මේක අනුභව කරන්නේ මේක පානය කරන්න කියලා. තේනොතින ඇතැමිට අපි බාහිර දේවල් හොයාගෙන සතුට විඳින්න යනවා. ඇතැමිට දවස් ගණන් දුර ප්‍රදේශවල යනවා. ලොකුව මිල මුදල් වියදම් කරනවා. නමුත් වෙනතුන ඔබ බලන්න ඔබ හරියට විනාඩි 10ක් අඩුම වශයෙන් මෛත්‍රී භානාව කළා ඔබට හිත එකඟ කරගන්න පුළුවන් නම් ඒ සතුට ඔබට දැනෙනවා නම් ඔබට දහද තේරේ ඔබ අද විඳින සතුට මොකද්ද කියලා. ඒකෙන් කියන්නේ අද කරන දේවල් කරන්න එපා කියලා නෙමෙයි මේ කියන්නේ. තේති මුදාරං වින්දති දාතා කියලා කියනවා. යම් කිසි කෙනෙක් අනිත් කෙනෙකුට පරිත්‍යාගයක් කරනවා නම් සතුටක් ඇති වෙනවා. දැන් බලන්න ඔබේ ශ්‍රමයෙන් ඔබේ මුදලින් අනිත් කෙනාට උදව්වක් කරනකොට අනිත් කෙනෙක් කුසගින්නක් නිවනකොට ඔබට කොච්චර සන්තෝෂයද නේ? දැන් ඔබේ දෑතින් හදපු ආහාර පාන අනිත් කෙනාට දෙනකොට අනුභව කරනකොට කොච්චර සතුටක්ද ඒක? ඔබ අනුභව කරාට වඩා සන්තෝෂයක් ඒක තියෙනවා. ඒ වගේම ඔබ හදපු පහනක් වෙසක් පොඩුවක් ඒක අනිත් කෙනා බලනකොට සතුට වෙනකොට නිරාංශ ප්‍රීතියක් ඉඳිනකොට ඒ දිහා දැකලා ඔබට පැත්තකට ඉඳලා කොච්චර සන්තෝෂයක් ඉඳින්න පුළුවන්ද? ඔබ වියදම් කරපු දෙයකින් අනිත් අය බන දහම් අහනකොට භාවනා කරනකොට ඔබට කොච්චර සන්තෝෂයක්ද හිතට ඒක. ඒ විතරක් නෙවෙයි සතුට ඉහළම සතුට තමයි ධ්‍යාන මාර්ගඵල ලැබීම. ප්‍රථම ධ්‍යාන ආදී ධ්‍යාන ලැබීම සෝවාන ආදී මාර්ගඵල ලබනකොට ලබන සතුට තියෙනතනි මේ මුළු ලෝකයක් ගොඩ ගසාගෙන ලබන සතුටට වඩා බොහොම ඉහළ සන්තෝෂයක්. අපේ ආදරණීය අම්මල තාත්තලා තේතේ හිටියේ ඒ ඇත්තන්ට ලැබිච්ච තමන්ට ලැබිච්ච එකම දරුවා සාසනෙට පූජ කළා. අප්‍රමාණ සතුටට පත් වුණා. ඒ විතරක් නෙමෙයි සදැහැතියා ඒ ස්වාමීන් වහන්සේට උපස්ථාන කළා. සලකල අප්‍රමාණ සතුටට පත් වුණා. තමන්ගේ දරුවෝ වගේ දිහා දැකලා. මෙන්න මේකයි මේ ධර්මයේ තුලින් ලබන සතුට ප්‍රීතිය. මේක පානය කරන්නට ඕන අපි. මේ පින්තුන එක යම් ප්‍රමාණයකට කරන අය නමුත් ඒක තව තවත් දිනු කරගන්න උත්සාහ කරන්නට ඕන. ඊළඟ කාරණේ තමයි බුදුහාමුදුරුවෝ දේශනා කරනවා වීදින් ඥානාති කියලා. වීතිය දැනගන්න ඕන කියලා. මාර්ගයේ මාවත දැනගන්න ඕන. මොකද්ද මාවත කියලා කියන්නේ? මාර්ගය කියලා කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය දැනගන්නට ඕන. සම්මා දිට්ඨි සම්මා සංකප්පාදී මේ අංග 8කින් යුක්ත මාර්ගය තමයි වීදිය හැටියට මාර්ගය හැටියට දේශනා කළේ. ගවයන් පාලනය කරන ගොපල්ලා තමන්ගේ යට තියෙන ගවයන් ටික රැගෙන යන ඕන පාරවල් දැනගන්න ඕන වගේ මේ ශාසනෙහි ශ්‍රාවකයා තමන් යා යුතු ගමන් මඟ මෙන්න මේ ආරස්තනික මාර්ගය කියන එක. සම්මා දිට්ඨි සම්මා සංකප්පාදී මේ අංගයන්ගෙන් යුක්ත මේ අංග 8කින් යුක්ත මාර්ගය තමයි සැබෑ මාවත කියලා දේශනා කළා. බුදුහාඳුරෝ දේශනා කරනවා අභයානාමසෝ මග්ගෝ කියලා. මේ මාර්ගය නිර්භය වූ මාර්ගය. බය නැති මාවත. සම්මාදිට්ඨියෙන් ඉන්නවනම් ඒ මොහොතක ඔහුගේ යහපත් සංකල්ප, වචන යහපත් සම්මා වාචා, කර්මාන්ත යහපත් සම්මා කම්මන්ත, සම්මා ආජීව, තමන් දිවි පැවැත්ම සඳහා කරන දේවල් දැහැමි. සම්මා වායාම තමන්ගේ උත්සාහය යහපත්. සම්මා සතිය නිතරම සතිපට්ඨානෙන් ඉන්නේ. සම්මා සමාධිය ඉඩ ලැබෙන හැම අවස්ථාවකදීම හිත සමාධිමත් කරගන්න. පොඩ්ඩක් හරි විවේකයක් ලැබුණු ගමන්ම හිත එකඟ කරගන්න භාවනාවක් කරනවා. එක නිවසේ වෙන්න පුළුවන්, ඇතැමිට වාහනය පදවන ගමන් වෙන්න පුළුවන්, ඇතැමිට ව්‍යායාම සඳහා හැවිදෙන ගමන වෙන්න පුළුවන්. ඒ හැම මොහොතෙම උපරිම තමන් කාලයෙන් ප්‍රයෝජන ගන්න. ඇයි ඒකට හේතුව? ඒකට හේතුව තමයි මේ අපි ලබා තියෙන සම්පත්තික පින්තුණි එක පාරම තමන්ට අහිමි වෙනවා. හරියට කරන්ට් එක කට් වුණා වගේ, ඉලෙක්ට්‍රික් එක කට් කළා වගේ ඒක ඇස්පිය ගහන මොහොතකින් උපාලි මහත්තයා මාලේ නෝන මේ හදාගත්තුගේ ඒක ඇස් දෙක පිය ගහන මොහොතින් මේ සියල්ලක්ම තමන්ට අහිමි වෙනවා. ආයෙ දැමිට මනස ලෝකෙට එන්න පුළුවන් පින් කරපු නිසා. නමුත් ආයවස් ආයි බිඳුවේ නම් යනවා. ආයි මේ ගෙදර දේපල ටිකයි දරුවෝ දෙන්නේ. දැන් අම්මා කියලා කිව්වට මිය ගියාට පස්සේ සතියකින් එන්න බලන්න. අනේ මට තව සතියක් දෙකක් ගෙදර ඉන්න දෙන්න කියලා. ඊට පස්සේ කවුරුවත් අපි කාටවත් එහෙම නැහැ ඇත්තේ. මෙහෙම කරන්නේ නැහැ සාමාන්‍ය ලෝකේ. වරදන්නේ මේ කාටවත් දොස් කියන්නේ බෑ. දරුවන්ගේ වරදක් නෙවෙයි. ඒක තමයි ලෝකේ ස්වභාවය. මේ හරියට තමන් ලොකු ආලෝකයක් දැල්වගෙන ඉන්න වගේ මේ සම්පත්තික කියලා කියන්නේ. මේ කැසිටිය ගහන මොහොතින් තමන්ට අහිමි වෙනවා. මෙන්න මේ ටික අහිමි වෙන කලින් මීට වඩා හොඳ තැනකට තමන් හිත තමන් පිහිටුවා ගන්නට ඕන. අන්න ඒ සඳහායි තමන්ට මේ සම්පත්තික අද දවස ලැබිලා තියෙන්නේ. මේක තමන්ට හැමදාම අයිතිව තියෙන දෙයක් නෙවෙයි. බාහිර මේ ගේදර විතරක් නෙවෙයි, දරුවෝ විතරක් නෙවෙයි. අපි පරිහරණය කරන මේ ශරීරය අවුරුදු 50ක් 60ක් 70ක් හැම බීම දීලා පිරිසුදු කළ මේ හදාගෙන තියෙන ශරීරය එක තත්පරයෙන් තමට අහිමි වෙනවා. මෙන්න මේ තත්ත්වය අපි අවබෝධ කරගත්තනම් හැම මොහොතෙම මෙන්න මේ මාවතෙහි මේ නිර්භය වූ විරාගයේ වූ ආරස්ඛාංගික මාවතෙහි අපි ටිකෙන් ටික ඉදිරිය කරා පියවරන ගමන්. මේකටයි කියන්නේ වේතින් ඥානාති කියලා. මාවත දැනගන්නවා කියලා. අනිත් කාරණේ තමයි පින්නතුනි ගෝචර කුසලෝ හෝති. හැසිරිය යුතු භූමිය තේරුම් ගන්නට ඕන, දක්ෂ වෙන්නට ඕන. බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ ලෝකයේ ඉපදිච්ච කෙනාට තියෙන නිර්භයම ക്ഷേම භූමිය තමයි සතර සතිපට්ඨානය කියලා. කායනුපස්සනා, වේදනුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා කියලා මේක ඔබ බොහෝ විට අහලා ඇති. ඔබ හිතයි මේක බොහොම සරල දෙයක් කියලා. නමුත් පින්නතුනි ඔබ මේක ඉගෙන ගත්තොත් හරියට ඔබ මේ සතර සතිපට්ඨානයේ නැමැති භූමිය තුළ ඔබ පිලුම් ගහනවා. එදාට ඔබ පිලුම් ගහනවා හරියට කාන්තාරයක් මැද සැතපුම් ගානක් ගිහිල්ලා එකපාර ക്ഷേම භූමියක් ලැබුණා වගේ. ආහාර පාන ජලය පහසු නැතිත් භූමියක් ලැබුණා වගේ. උදේ අවදි වෙච්ච මොහොතේ පටන් රාත්‍රියේ ඇඳට යන කම්ම කරන්න වැඩ ටිකක් බුදුදහම තුල අපට තියෙනවා. හැම දෙයක්ම පිනතනේ සතර සතිපට්ඨාන තුල ඇතුළත් කරන්න පුළුවන්. රූපයක් පේනකොටම දන්න මේ සතර මහා භූත රූප වලින් හැදෙච්ච දෙයක් කියලා. කයට වේදනාවක් දැනෙනකොටම දන්න දැන් සුඛං වේදනා සුඛ වේදනාව. දුක් වේදනාවක් ලැබෙනකොටම දුක් වේදනාව කියලා දන්නවා. හිතර චිතුවිල්ලක් එනකොටම සරාගං වාචිත්තං දැන් රාගසහිත චිතුවිල්ලක් කියලා දන්නවා. විතරාගං වාචිත්තං දැන් මගේ සිතේ රාගය නැහැ කියලා දන්නවා. සිතේ දෙනකොට නීවරණ කාමච්ඡන්ද ආදී තියෙනකොට දන්නවා. සති සම්බොජ්ජංග ආදී බොජ්ජංග තියෙනකොට දන්නවා සිතේ. හැම වෙලාවෙම පින්නතුනේ තමන්ට කරන දෙයක් තියෙනවා. තමන්ගේ ජීවිතේ පාළුවක් නැහැ දාට. හැම පැත්තෙම තියෙන්නේ බාහමනා කමටහන් මේ තියෙන්නේ. හැම පැත්තෙම තියෙන්නේ නිවන් දකින්න කමටහන්. ඔබ හර ඇති කම්මලේ වැඩ කරන මිනිසයා ඒ කම්මලේ තියෙන හැම යකඩ කැලැකීම වැඩ ගන්න. කවදාවත් කම්මල් කරුවා යකඩ කැලක් විශ්කරන්නේ නැහැ. අන්න ඒ වගේ අපට ජීවිතේ ලැබෙන හැම අත්දැකීමක්ම ඇහැට ලැබෙන රූප, කනට ඇහෙන ශබ්ද මේ හැම දෙයක්ම භාවනා කමටහන් මෙඩිටේෂන් ටෙක්නික්ස් මේවා. මේ තුළ ජීවත් වෙනකොට අවසානයේ දකින්නේ සමුදය ධම්මානුපස්සී විහෙරති, වය ධම්මානුපස්සී විහෙරති. හට ගැනීම දකිනවා, වැයවීම දකිනවා. මෙච්චරයි අන්තිමට අපි දකින්නේ. මෙන්න මේකට කියනවා ගෝචර කුසලෝ හෝති කියලා. සතර සතිපට්ඨාන තුළ වාසය කිරීම බුදුරජාණන් වහන්සේ දේශනා කළා සකේ ගෝචරේ පෙත්තිකේ විසේ චරත කියලා. තමන්ගේ පියාගේ විශේෂ පියාගේ භූමියේ වාසය කරන්න කියලා. අපේ පියා තමයි බුදුරජාණන් වහන්සේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ෆීල්ඩ් එක තමයි කුඹුර තමයි සතිපට්ඨානය. අන්නේ සතිපට්ඨානෙ ඉන්නකම් කිසිම කෙනෙකුට ඔබට දුකක් දෙන්න බෑ. මාරයටවත් ඔබ අල්ලගන්න බෑ. ඒ සතිපට්ඨානෙ හරියට තේරුම් අරන් ඉන්නවා නම් ඔබ ගන්න හැම හුස්ම රැල්ලක් පාසාම ඔබ භාවනාවත් එක්ක ඉන්නේ. ඔබ තබන හැම පියවරක් පාසාම ඔබ සක්මන් මළුවක ඇවිදිනවා වගේ. ඔබ ගන්න හැම හුස්ම රැල්ලක් කෙලන රැල්ලක් පාසාම ඔබ ඉන්නේ ආනාපාන සති භාවනාවේ. ඒකෙන් අනිත් වැඩ කරන්නේ නැහැ කියන එක නෙමෙයි කියන්නේ. අනිත් වැඩ සියල්ලක්ම කරන ගමන් ඔබ සතිපට්ඨානෙ තුළ ඉන්නේ. වැඩටත් යනවා, දරුවන්ට උදව් කරනවා, අසරණයන්ට සලකනවා, අම්මට තාත්තට සලකනවා, ගේත් පිරිසිදු කරනවා, කෑමත් උයනවා, අනිත් අයගෙන් බැනුනොත් අහනවා. ඔක්කොම කරද්දී ඉන්නේ සතිපට්ඨානෙ තුළ. හරියට විලක තියෙන මලක් වගේ, නෙළුම් මල වගේ. විලේ හටගත්තු නෙළුම් මල විලේ තියෙන මඩ පස්ස ආදී ස්පර්ශ නොකර ඉන්නා වගේ ඔබත් මේ සමාධිය නැමැති විලෙහි ලෝභ දේශ මොහ තියෙන මේ මඩ වගුරු සහිත විලෙහි ඔබ පියුමක් වගේ ඒ මඩවල නොගෑවි ඔබ ඉන්න වේදාට. සමාජයේ නැමැති මේ විලෙහි ඔබ එදාට පියුමක් වගේ පද්මෝපමකාර පද්මාකාර ජීවිතයක් එදාට ගත කළා. අනිත් කාරණේ තමයි පින්නතුනි සාවසේස දෝහිච හෝති ඉතුරු කල්ල කිරදවන. ඒ කියන්නේ ඔබ ඇසුරු කරන අයට බරක් දීලා ඔබ පහසුකම් භුක්ති විඳින්නේ නැහැ. ඔබට ඕන කරන ඇඳුම් පැනඳුම් ආහාර ඉඳුම් පිටුම් බෙහෙත් ආදී මේ දේවල් ගන්න යනකොට භික්ෂුන් වහන්සේ කෙනෙක් නම් සිව්පස් උපයා ගන්නකොට ගිහියෙක් නම් ස්වාමියෙක් නම් භාර්යාවට, භාර්යාව නම් ස්වාමියට, දරුවා නම් දෙමව්පියන්ට, දෙමව්පියෝ නම් දරුවන්ට බරක් නොවන විදියට ජීවත් වෙනවා. වදයක් වෙන්නේ නැති විදියට ජීවත් වෙනවා. ලොකු බරක් දාන්නේ නැහැ. ඇයි තමන්ගේ අවශ්‍යතා ටික අඩුයි. නිතරම අනිත් අයගෙන් දෙයක් ගන්නකොට අවම ප්‍රමාණයෙන් තමයි ඉල්ලගන්නේ. දෙයක් ලොකු දෙයක් ඉල්ලුවට ඉල්ලන ප්‍රමාණයට එහෙම ගන්නෙ නැහැ දැන් මේක. දැන් අපේ හිතේ වැඩිහිටි ලොකු ස්වාමීන් වහන්සේ කෙනෙක් පොඩි හාඳුරන්ට උපදෙස් දෙනකොට දීපු කාරණයක් තමයි කවුරු හරි ඇහුවොතින් මොන හරි දෙයක් ඕනද කියලා පිරිකරක් එහෙම ඉස්සෙල් අහන්නේ යකින් කීයක විතර දෙයක් දෙන්න පුළුවන්ද කියලා අහන්නේ කියලා. අහල යකෝ රුපියල් 500ක දෙයක් දෙන්න පුළුවන් කියලා එහෙනම් රුපියල් 200ක විතර දෙයක් කියන්න කියලා කියනවා. මෙන්න කියන ක්‍රමය කියලා. ඇතැමිට එහෙමත් නොකියන තරමට හොඳයි. මොකද ශ්‍රද්ධාවන්ත පින්තුන් බණහනකට සායනාංශකට අවශ්‍යතාවය දෙනවා. දන්නම ඒවා පූජා කරනවා. ඉතින් මෙතෙන්දී කියන දේ තමයි පින්තුනි අනිත් කෙනෙකුට බරක් නොවන විදියට ජීවත් වෙන්න කියලා. මේකත් ඊටාම වැදගත් කාරණයක්. දැන් මේ සායනාංශලුවත් එහෙමයි මේ පින්තුන් නිතරම කෝල් කරලා අහන මොනවද ගේන්න ඕන කියලානේ. ඈ ඇතැමිට එකපාරයක් නොකියුවට පස්සේ ආයෙ අහන කෝල් කරලා එක හඳුරන්ට නොකියුවත් තව හඳුරන්ට කෝල් කරලා අහනවා. අර හඳුර කිව්ව නැහැ කියන්න කියලා. කොහොම හරි බලන්නේ අපෙන් කියවල ගෙන්නව ගන්න. නමුත් බැරියම දැන තමයි කියන්නේ ඉතින් අපි. කීපාරක් ඇහුවට පස්සේ. පින්නතුනි එහෙම තමයි සාමාන්‍ය ස්වාමීන් වහන්සේලා කරන්නේ. එහෙම ලොකෝ බරක් නිතර දාන්නේ නැහැ. ඒක තමයි මේ ගමන් මගේ ධර්මයත් එක්ක යනකොට තියෙනවන ක්‍රමය. ඊළඟ කාරණය තමයි පින්වතුනි බුදුහාමුදුරෝ දේශනා කරන අවසාන කාරණය. අර ගව රැළේ ඉන්න වැඩිහිටි ගවයන්ට සලකන වගේ මේ ශාසනයේ ඉන්න වැඩිහිටි සංඝ පිතෘවරයන් වහන්සේලාට බොහෝ ශිෂ්‍ය ගණයා පරිහරණය කරන ස්වාමීන් වහන්සේලාට අපි ගරු කරන්නට ඕන. උන්වහන්සේලාට කලින් කල පුද සැලකිලි කරන්නට ඕන. උන්වහන්සේලාට කරන පුද සැලකිලි මොකද්ද? කියනකොට හිතෙන්න පුළුවන් කෑම බීම සිරුවාදී දෙනවා කියලා. ඒවත් දීම තමයි. නමුත් ඊට වඩා අගය කරන්නේ ඒ වැඩිහිටි වයෝ වෘද්ධ ගුණ වෘද්ධ ධර්මදර ස්වාමීන් වහන්සේලා වෙතින් අපි දන්නේ කරුණු ඒයි අධ්‍යක්ෂණය ටික අපි අහගන්නට ඕන. ඒක තමයි යාට කරන සැබෑ ගරුත්වය බවට පත් වෙන්නේ. ඉතින් මෙන්න මේ කරුණ 11න් යුක්ත යම්කිසි කෙනෙක් ඉන්නවා නම් ඔබත් කල්පනා කරන්න ඔබට කොච්චර කරුණ මේකෙන් සම්බන්ධ කරගන්න පුළුවන්ද කියලා. මේ සියලුම කාරණා අතුරින් පෙනුතුනේ ප්‍රධාන කීපයක් තියෙනවා. ඒ තමයි එකක් නිතර කල්යාණ මිත්‍රයන් ආශ්‍රය කරන්න. තමන්ට වඩා ධර්මඥානෙ තියෙන අය ආශ්‍රය කරන්න. ඒ වගේම සතර සතිපට්ඨානෙ තුල නිතර වාසය කරන්න. ඒ වගේම තමන් දන්න ධර්ම කාරණා නිතර අනිත් කෙනාට ප්‍රකාශ කරන්න. මෙන්න මේක තමයි මේ සූත්‍රයෙන් අපට ගන්න තියෙන ප්‍රධානතම අනුශාසනය. ඒ අතර විශේෂයෙන්ම පින්තුනේ හේතුඵල ධහම ගැන තේරුම් ගන්න. මේ සියලුම කටයුතු සාර්ථක වෙන්නේ මුල්ම පියවර තමයි ධර්මයේ සඳහන් කරනවා. සීලංච පරිසුද්ධං හෝති, දිට්ඨිංච උජුං හෝති කියලා. සීලය පිරිසුදු වෙන්නට ඕන, දෘෂ්ටිය ඍජු වෙන්නට ඕන, තමන්ගේ විෂන් එක ෂාප් වෙනවා. මොකක්ද බුද්දිස් පොයින්ට් ඔෆ් වියු කියන එක? ඒ තමයි අහුත්වා සම්බුතං හුත්වා නබවිසති කියන කාරණේ. අපි කිසියම් විදිය අධ්‍යක්ීමක් ලබනවා නම්, ඇසෙන් රූපයක් දකිනවා නම්, කනෙන් ශබ්දයක් අහනවා නම්, දිවෙන් රසයක් විඳිනවා නම්, නාසයෙන් ගඳ සුවඳක් දැනෙනවා නම්, ශරීරයට පහසක් වෙනවා නම්, හිතට අරමුණු වෙනවා නම්, මේ සියලුම අධ්‍යක්ීම් වල ස්වභාවය තමයි පෙර නොතිබී හටගෙන ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා. මෙන්න මේක තමයි අවසාන වශයෙන් අපි රියලයිස් කරන්නට ඕන, එක්ස්පීරියන්ස් කරන්නට ඕන. මෙන්න මේ තුල අපි එක තත්පරයක් ජීවත් වෙනවා නම් ඒ තත්පරය තුලදී අපි මහලු වෙන්නේ නැහැ. මහලු වීමේ දුකේ දාට නැහැ අපට. ඒ අවබෝධය තුල ජීවත් වෙන තත්පරයේදී අපි ඇඟේ කොච්චර බලගතු ලෙඩක් තිබුණත් Tamande එක දැනෙන්නේ නැහැ. මෙන්න මේ අවබෝධය තුල අපි අවසාන සුසුම් පෙද අපි හෙළුවොත් අවසාන චුති කීත්තේදී මේ අවබෝධයත් එක්කනම් අපි ඉන්නේ. එදාට අපි මේ අනිත්‍යතාවයේ දැකීමෙන් නම් අවසන් හුස්ම පෙළ අපි හෙළන්නේ. අපේ හිත වෙන කිසිම තැනක එවලට පිහිටන්නේ නැහැ. අපේ මරණයත්, අපේ රහත් භාවයත්, අපේ පිරිනවන් පෑමත් මේ තුනම එක විට සිදුවෙන සමසීසී පුද්ගලෙක් බවට පත් වෙනවා. මේක මරණාසන්න මොහොත විතරක් පටන් අරන් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. මුළු ජීවිත කාලය තුළම අඛණ්ඩව එක පැත්තකින් මෛත්‍රී භාන වඩමින් අනිත් පැත්තෙන් අනිත්‍ය සංඥා වඩන අපි දක්ෂනෝතින් එදාට අපි ටිකෙන් ටික ජීවිත ඉදිරියට යනවා. මේ ආධ්‍යාත්මික ගුණය නිසාම, මේ කුසලයේ ප්‍රබලත්වය නිසාම පින්නතුනි හොඳින් මතක තියාගන්න, ඔබ මේ ජීවිතයේ වශයෙන් බලාපොරොත්තු වෙන කිසියම් දැහැමි බලාපොරොත්තුවක් තියෙනවා නම් ඒ සියල්ලම ඔබ බලාපොරොත්තු වෙනවාටත් වඩා ඉක්මනින් සඵල කරගන්නත් පුළුවන්. ඒ තරම් මානසිකසදාය දෙයක් මේක. ඒ නිසා මේක හිතන්න එපා මේක කරන්න ගිහින් අපේ දරුවන්ගේ වැඩ රැකිරක්ෂාවල වලට බාධා වෙයි කියලා. මේ දහම් මගේ ඉන්නේ නම් ඔබ නිරෝගී වෙනවා, දිගාචර සම්පත් ලැබෙනවා, දරුවන්ගේ කටයුතු සාර්ථක වෙනවා, ඔබට අතීත කර්ම විදියට එන්න තියෙන අකුසල විපාක තියෙනවා නම් ඒවා විවා දුර්වල වෙනවා. ඔබ එන්නේ නම් කුසලෙන් ශක්තිමත් වෙන විතරක් නෙවෙයි, ඔබ නිදහස් කෙනෙක් බවට පත් වෙනවා. ඔබ අනිත් කෙනෙක් මත යැපෙන්නේ නැහැ. අනිත් කෙනෙකුට ඔබව හැන්ඩල් කරන්න බැරි වෙනවා. ඒ කියන්නේ වෙනත් කෙනෙකුට ඔබේ හිතට දුකක් දෙන්න බැරි වෙනවා. ඒක තමයි නියම ෆ්‍රීඩම් එක, ලිබරේෂන් එක කියලා කියන්නේ. මෙන්න මේ සඳහා අපි අප්‍රමාදීව කටයුතු කරමු. ඒ සඳහා මේ අද අප සාකච්ඡා කර මහා ගෝපාලක සූත්‍රයේ මජ්ක්‍ධිම නිකායේන මේ සූත්‍රයත් අපි ආදර්ශයක් කරගනිමු. එයා මතක තියාගෙන අපේ ජීවිතේ හැකි පමණින් අපි සම්බන්ධ කරගනිමු. මේ සූත්‍රයට අදාළ කරුණු හෑන්ඩ් අවුට් එකක් ඉදිරියට ඔබ අතට දීලා තියෙනවා. සිංහල භාෂාවෙනුත් තියෙනවා, ඉංග්‍රීසි භාෂාවෙනුත් තියෙනවා. නැවතත් ගෙදර ගිහිල්ලා සාකච්ඡා කරලා දැනුම දිනු කරගන්න. ඒ සඳහා ඔබට ශක්තිය, ධෛර්යය, වාසනාව, නිරෝගී භාවය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ශ්‍රද්ධාවන්ත පින්වතුනි, මේ අවස්ථාවේදී ඔබ හැම දෙනාම පළමුවෙන්ම තිසරණ සහිත පංචශීලයේ සමාදන් වුණා. පුරා පැයකට අධික කාලයක් ධර්ම සාකච්ඡාවට, ධර්ම දේශනාවට සහභාගී වුණා. රැස් කරගත් මේ උතුම් පුණ්‍ය ධර්මයන් හේතුවෙන් ඔබ නමින් මියගිය ඥාතී හුද මේ පින් දැක සතුටු සිතින් අනුමෝදන් වෙත්වා කියන ප්‍රතුමෙන් අපි මියගිය ඥාතීන්ටත් පුණ්‍ය අනුමෝදනා කරමු ගාථාව කියලා. ඉදම් මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම් මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම් මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. රැස් කරගත් මේ සියලු පුණ්‍ය ධර්මයන් සම්මිය දෘෂ්ටික දෙවියන්ට අනුමෝදන් වේ. පින්තුන් හැමදෙනාම සම්බුද්ධ ශාසනයත් ලෝකයත් තව බොහෝ කාලයක් හොඳින් රැකගත්වා කියන ප්‍රතුමෙන් අපි දෙවියන්ටත් පුණ්‍ය අනුමෝදනා කරමු. ආකාසණ්ඨාච බුම්මණ්ඨා දේවානාගා මහින්දිකාං පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාසණ්ඨාච බුම්මණ්ඨා දේවානාගා මහින්දිකාං පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනම්. ආකාසණ්ඨාච බුම්මණ්ඨා දේවානාගා මහින්දිකාං පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. රැස් කරගත් මේ සියලු පුණ්‍ය ධර්මයන් ආනිසංසයෙන් පින්තුන් හැමදෙනාම මෙලොව වශයෙන් නිදුක් නිරෝගී සම්පත්තිය චිරජීවනය ලබත්වා සසර ජීවිත සුවපත්ව ප්‍රාර්ථනානුකූලව උතුම් වූ නිවන් සොය සැලසේවා කියලා ප්‍රාර්ථනා කරමු. දුක්ඛම් පන්තාච නින්දුක්ඛා භයං පන්තාච නින්භයං සෝකං පන්තාච නින්සෝකා හොන්තු සම්මේ පිපානිනෝ. දුකින් පෙලෙන සත් දුකින් මිදෙත්වා බියෙන් පෙලෙන සත් බිය නැති වෙත්වා. සොවින්තවෙන සත් සොන්නස් වෙත්වා නිතින් මේ හැම සත් සුවපත් වෙත්වා. නෙතට ඇති සැපය බුදු හිමි දැකීමය